හොඳයි, තෙරුවන් සරණයි හැම දිනටම. හැම දිනමත් මේ සමත්ව ගෞරවයෙන් අපි පිළිගන්නවා අද දවසේදීත් සතියේ ඉරිදා දිනන්නේ කරන්න ඕන ධර්ම සාකච්ඡාවට. මම මේ තම ගෞරවයෙන් සත්‍යතුමා ආරාධනා කරනවා සත්‍යතුමානි අපි ධර්ම සාකච්ඡාවට අපිට දවසේදීත් ඒ තථාගත ධර්මයේ පහදා දෙමින් ආරම්භයක් ලබා දෙන්න තෙරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. අපි নমස්කාර කරමු තථාගතයන් වහන්සේට. අපි ගෞරවණීය වූ වන්දනීය වූ ශාස්ත්‍රඥ වහන්සේට කෝටි ප්‍රකෝටි වාරයක් ප්‍රණිපාත කරමු. අප්‍රමාණ වූ කෘතඥතාවෙන් බැතිසිතින් සෙනෙහසින් ආදරේ. ධර්ම සාකච්ඡාවට අද මාතෘකාව හැටියට අපිට තියෙන්නේ භූමිචාල සුත්ත. අංගුත්තර නිකායේ අටවෙනි කොටසේ යන අටවෙනි නිපාතයේ භූමිචාල වර්ගයේ. ඒ සූත්‍රයට එන්නට කලින් තේරුම් ගත යුතු කරුණු කීපයක්. තථාගතයන් වහන්සේගේ ඒ සිද්ධාර්ථ ගෞතම ශාස්ත්‍රඥ වහන්සේගේ අවසාන ශරීරය අවසාන වශයෙන් ඒ ශරීරයට අපි තේරෙන වශයෙන් කියවොත් ආයුබෝවන් කියපේක කියන්නේ ශරීරය ආය පාවිච්චි කරන්නේ කියන්නේ වශයෙන්මත් සිදුවීම. දැන් අප හැම දිනාටම තියෙන නිත්‍ය භාවයේ කියලා එකක් හිතේ. කාලය කියන ධර්මතාව තුල සිදුවෙන ක්‍රියාවන් නිසා ක්‍රියාවලියක් නිසා සිතේ පහළ වෙන අදහසක් පමණයි නිත්‍ය භාවය කියලා කියන්නේ. ඒක විපල්ලාසයක් පමණයි. විපිරියාසය විපර්යාසයක් පමණයි නිත්‍ය භාවය කියන්නේ. වචනත් එක්ක පුරබදන්න එපා. අනිත් චතාවයේ සිදුවෙමින් තියෙන හැටි ඔබ අභ්‍යන්තරින්ම දකිමු. මා අභ්‍යන්තරින්ම මා දකින්න උත්සාහ ගන්නවා. මතකයේ සහ සංඥාවේ බලවත්කම නිසා මයි නිත්‍යතාවයේ කියන විපර්යාසයේ මේ මනෝ මනින්දේ තුල මනෝ ධාතුව තුල නැත්තම් ඒ தත්ත්වය තුල මතුවලා ඉන්නේ පහළ වෙන්නේ. කතොන් තේසෙන්දෙඩ තේරුම් ගන්න. මනස කියන එක සදාතනික කරගන්නට මොකද එයා තමයි මම හදලා දෙන්නේ හුඟක් වෙලාවට එක එක විදියට. අර පංච උපාදාන ඛණ්ඩය අනුව එක එක සිහින සිටවිලි මවමව නාට්‍ය රංගුම් මවමව මට මා කියන එකේනා පවත්නවා. විඥානේ නොනසී පවත්නා දෙයක් හැටියට පවත්වා ගන්නට මනස කියන එකන අසාර්ථක විහිසක් ගන්න අසාර්ථක උත්සාහයක නිරත වෙනවා. ඒ අර සංඥාවෙන් තමයි ඒක වෙන්නේ. ඒක මතක තියාගන්න. ඊළඟට සංඛාර කියන වචනේ. මොකද මෙතන සංඛාර වචනේ යම්බුරට මෙන්න තන මෙතන එක සැරයක් ආයි සංඛාර කියලා තියෙන්නේ. නමුත් ඒක තේරුම් ගන්න මේ වචනේ හොඳයි. සංඛාර කියන වචනේ එක විදිහකට බැලුවාම ප්‍රධාන අර්ථ දෙකක් තියෙනවා. තව හුඟක් තියෙනවා. වෙනස් වෙනස් හේතුන් එකට එකතු වීමෙන් යම් කිසි දෙයක් පහළ වීම හට ගැනීම තමයි සංඛාර කියලා කියන්නේ. අපිට මේ ධර්ම සාකච්ඡාව වසර ගණන් තිස්සේ කරන නිසා අපි දන්න එක තිය අපි ඉදප්පච්චේතා කියලා කියනවා. relativity කියලා කියන්නේ අපි දන්න භාෂාවෙන් ඒක කියන එක. ඒ ඉදප්පච්චේතා නිසා ඒ කියන්නේ එක එක හේතුන් මත ඒ ඔක්කොම කොන්දේසි එකතු වුනහම හේතුන් මත එකතු වීමෙන් හටගෙන ඇතිදී හටගත් ධර්මතාවයට සංඛාර කියලා කියනවා. හට ගැනීමටත් හටගත් දේවල් වලට ඒවා ධර්මානුකූල පිළිගෙනගෙන තියෙන ඇත්ත ප්‍රමාණ අර සමහරත් ඒවා හඳුරේ කියලා දෙනවා. ඒතර කවරම හෝ දෙයක් සිද්ධ වෙන්නේ සිදු උනේ සිදු වෙලා පවතින්නේ හැම දෙයක් හට ගැනීම සඳහා අවශ්‍ය කරන ශීලූම කුන්දේශි සම්පූර්ණ එකතු වෙන විත එකතු වෙනකොටමයි ඒ විගසම ඕනම දෙයක් සිද්ධ වෙන්නේ සිදු වෙලා පවතින්නේ ඒ දෙය පවත් ප්‍රවතිම සඳහා අවශ්‍ය ශීලූම අවශ්‍ය කාරණා එකතු වෙච්ච ගමන් එතකොට සංකතේ නිර්මාණය වීම සඳහා වෙනත් සංඛාරයන් අවශ්‍යමයි. ඒ ටික උදේට මතකයේ තියෙන්න ඕන අපෝලුවට. ඉරිදා ධර්ම සාකච්ඡාවේ වචන ආරම්භයක් නෙවෙයි අප ඒකට කියනවා මේ වචනයක් ඒක ඔළුවට තේරුම් ගන්න පමණයි කියන්නේ නැත්නම් චර්මික නාගරික විවාහාරයේ නිවේ වෙන්න පුළුවන් අපි මේක මේ වචන අනුව යන මේ පඬිත් බොක්සින් නෙවෙයි කියන්නේ වචන කියන්නේ එහෙම කන්නේ මෙතන ඒක හොඳින් කතා කරන්නාද සිහිපත් කරගන්නෝ අසන්නන්ද සිහිපත් කරගත යුතුයි මේක ධර්ම සාකච්ඡාවකට වඩා සත්පුරුෂ සමාගමයක් හැටියට පවත්වන්න උත්සාහ ගන්නට වෙනවා අපි දැන් අප ඇතුළට ඇතුළට ඉන්න ඕනේ හැමදාම යහපත් මිත්‍රයෙකුසේ කියන්නේ අපි ශ්‍රද්ධාවන්තයෙක් වෙන්නට නෙවෙයි ශ්‍රද්ධාවන්තියක් වෙන්නට නෙවෙයි බෞද්ධයෙකු වෙන්නට නෙවෙයි යහපත් වූ ස්ත්‍රියකෝ හෝ පුරුෂයෙකු වෙන්නට නෙවෙයි යහපත් වූ භික්ෂුවකෝ හෝ භික්ෂුණියක වෙන්නට නෙවෙයි තථාගතයන් වහන්සේගේ ධර්ම මාර්ගයට අනුගත වන්නට කැමති ආර්ය ශ්‍රාවකයෙකු හැටියට මේ පෘථිවි තලයේ පහළ වෙච්ච එක්තරා මනුෂ්‍ය භූතෙක් හැටියට පමණයි මේ ගමන යන්න උත්සාහ කරන්නේ. ඒ සඳහායි කතා කරන්නාගේ උත්සාහය. ඒ නිසා මේක ඇරයුමක් පමණයි ගුරුවරයෙකු නැහැ. එයින් අදහස් කරන්නේ නැහැ කැමැති දේ ප්‍රකාශ කරන්න පුළුවන් කියලා. නමුත් ඕනෝන් උත්සාහවත් වෙලා ඕනෝන් උනන්දු කරවමු මේ සත්‍ය. සිද්ධාර්ථ ගෞතමයන්න් වහන්සේ ඒ අසිරිමත් මනුෂ්‍ය පුත්‍රයාණන් අපි වන්දනීය සර්වඥන් වහන්සේ අපට තේරුම් කර දුන් ධර්මානුකූලව ධර්මයට අනුරූපව. එතකොට බුරුමිචාල සුත් ඒකං සමයං භගවා වේසාලියං විහෙරති මහා වනේ කූටාගාර ශාලායං විශාල ශාලාවක විශාල වනෝද්‍යානයක් මැද වෛශාලී නගරේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා අතකෝ භගවතුට බුදුහාමුදුරන්ට අවුරුදු 80කට කිට්ටු එතකොට අවුරුදු 80ක ශරීරයක් සහිත කෙනෙක්. අතකෝ භගවා පුබ්බන්න සමයන් නිවාසෙත්වා උදී කාලයේ තථාගතයන් වහන්සේ ඒ සිවුරු එහෙම ඇඳ පෙරවලා පත්ත චීවර මාදාය පාත්‍රයයි දෙපට සිවුරයි සංඝාටි කියලා කියන්නේ ඒව අරගෙන වේශාලිය නගරයේට පිණ්ඩපාතේ වැඩියා. මරණ අවුරුදු 80යි. එතකොටත් උන්වහන්සේ කොනතරම් රජවරු විසුවරු හිටිය උදව් කරන්න මැති ඇමතිවරු හිටිය ඒ තුන්වහන්සේ ඒ බුද්ධ වංශයේ චාරිත්‍ර ඉටු කරනවා. ඒ අපේ තාසුරුන් වහන්සේ. වේශාලි නගරයේට වෛශාලි කියලා කියන්නේ විශාලා මහනුවර කියලා කියන්නේ වෛශාලියට පින්ද පාත සඳහා පිවිසියා. විශාලියම් පින්දාය චරිත්වා වෛශාලියේ පිඩු පිණිස හැසිරලා පච්චාබත්තම් පින්දපාත පටික්කන්තු ඒ දාන එහෙම වළඳලා ඉවරලා ඒක අහවරුණාට පස්සේ ආයස්මන්තං ආනන්දං ආමන්තේෂ උන්වහන්සේට උදව්වට හිටිය ඒ ආනන්ද හාමුදුරුවන් වහන්සේට කතා කරලා කිව්වා ගන්හාහි ආනන්ද නිශීදනං ආනන්දෝ ඉඳගන්න එක ඉඳගන්න පැත්තේ දෙවෙන්න පුළුවන් වෙන ඉඳගන්න මොහොතේ ඇතරිල්ලක් වෙන්න පුළුවන් ඒක ගන්න කිව්වා. යේන චාපාලං චේතියං තේන ප්‍රසංකමිස්සාම දිවා විහාරාය. චාපාල කියන ඒ ස්මාරකයක් අපි දැන් කියන ශ්‍රයින් එකක් කියලා අපි දැන් ඔය තියෙන විශාල ලස්සන ඒවා ඒ වගේ හදලා තියෙන තැන්. චේති කියලා කියන්නේ ස්මාරකයට සයින් එක. දැන් අපි සෙලබසින් සය කියලා කිව්වහම අපි ඒක ආගමික කරලා තියෙනවා. එහෙම නැති තැන්වලු ඒ කාලෙත් ගුණ බුදුහාමෝ ඒ වගේ තැන් වල ලස්සන හදලා තියෙනවා. ඒ නිසා මාසිකව තෙන්තියම්. එවම් භන්ති තිකෝ ආයස්ම ආනන්දෝ භගවතෝ පටිසුත්තව. එවම් භන්ති හොඳයි භාග්‍යතුන් වහන්සේ කියලා ආනන්දහන්තු නිහීදනේ අරගෙන ඉගෙන ඉඳ ගන්න ඒ ඇතිරිල්ල නැත්තම් අපි කියන එකට පත්කදී කියලා ඒ ඉඳ ගන්න නිහීදනේ කියලා තමයි අපි කියන්නේ කරගෙන භාග්‍යතුන් වහන්සේ පිටුපසින් පිටුවසින් උන්වහන්සේ ගමන් කළ ආනන්දහන්තු අතකෝ භගවා එන චාපාලං චේතයන් තේනු ප්‍රසංකමි භාග්‍යතුන් වහන්සේ චාපාල ඒ ස්මාරකයේ පැත්තට උන්වහන්සේට වැදියා. වැදලා එතකොට ආනන්ද හාමුදුරුව ආසනයක් පෙනෙව්වා. ඒ ආසනේ වැඩ හිටියා. නිසංජක භගවා ආයස්මන්තං ආනන්දං ආමන්තේසි එතන වැඩ ඉඳගෙන තථාගතයන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කිව්වා. රමණීය ආනන්ද වේශාලි ආනන්ද මේ වෛශාලි බොහොම රමණීයයි. රමණීයං උදේන චේත්‍යං මේ උදේන ස්මාරකයක් බොහොම රමණීයව හදලා තියෙන ලස්සනයි. රමණීයං ගෞතමකං චේත්‍යං ඒ ගෞතමක චේත්‍යයේ ඒ සෑයත් රමණීයයි. රමණීයං සත්තම්බං චේත්‍යං ඒ සත්තම්බ සෑයත් බොහොම රමණීයයි. රමණීයං බහුපුත්තකං චේත්‍යං බහුපුත්‍රක චේති ඒ වගේ කියන සාරන්දද චේති ඊළඟට කියන සමනියන් චාපාලන් චේත්‍යම් ඒ චාපාල සෑයත් බොහොම ලස්සනයි. උන්වහන්සේ ඊට පස්සේ හොඳ දෙයක් කියන ඒ තථාගත වරුන්ගේ හැටි ඔයත් උතුම් උතුම් මහේසාක්‍ය මහාම්බහ සම්පන්න උතුමන් කමල තියෙනවා නම් ඒත් කතා බහ කරන විදිහින් මෙයා තේරුම් ගන්න පුළුවන්. යස්ස කස්සජි ආනන්ද ආනන්ද කවුරුන් හෝ කෙනෙකු විසින් චත්තාරු ඉද්ධිපාද ඉද්ධිපාද හතර අපි අහලා තියෙන ඉද්ධිපාද ගැන අලුත් ඇත්තු නැත්නම් මේකට අහුම්කන් දෙන්නේ යන්ට ආපු ඇත්තු ඒව දන්නේ නැත්නම් අපි ඒක ධර්ම දන්නේ ඇත්තු ඉන්න සාකච්ඡා කරන්න පුළුවන් කාට ඉද්ධිපාද හතර ඉද්ධිපාද කියන්නේ ඕ යම සාර්ථක කරන්න පුළුවන් පදනම් හතරක් ඡන්ද චිත්ත විරිය විමර්ශා උවමනාව ඒ සඳහා හිතේදීම උත්සාහ කිරීම සහ බුද්ධිමත් ඒ සඳහා ක්‍රියාත්මක කිරීම හැබැයි කිහෙලට ඉහළට තත්යන් තියෙනවා සාමාන්‍ය ලෝකේ වුණත් ඒ ඔය හතර එක තුන තමයි යම් සමෘද්ධ වෙන්නේ සාර්ථක නිර්මාණ ඉවර කරන්න පුළුවන් වෙන්නේ අවර කරන්නට. ඒතුත් තථාගතයන් වහන්සේ ආනන්ද භික්ෂුන් වහන්සේට කියනවා ආනන්ද කවුරුන් හෝ ඉද්ධිපාද හතර මේව අමුතු දේවල් නෙමෙයි අපතුලම ක්‍රියාත්මක જાති. ඒ ඉද්ධිපාද ඩිංගක් හරිත් නිසා තමයි අපි මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. ඒ අවශ්‍යතාවය නිසා. ඒතුට ඒව බහුලීකට භාවිත කරොත් නිතර නිතර හැමතිස්සෙම බොහෝ සෙයින්ම ඒවත් බැඩුවොත් එහෙ යാനി කතා ඒක තමන්ගේ ජීවිත ගමනේ පදනමක් වුණොත් එහෙ වස්තු කතා ඒක මගේ උරුමයක් කරගත්තොත් එහෙම අනුත්ථිතා කියන්නේ ඒව ක්‍රියාවට නඟනවා නම් අද්දකීමට අසුරු අහු කරගෙන ක්‍රියාවට නඟනවා නම් පරිචිතා නිතර නිතර පුරුදු කරනවා නම් සුසමාරාත්ත ඕන දෙයක් කරනකොට ඒ හත තම පටන් ගන්න. ඒ වචන ස්පෙල හැමතිස්සෙම තියෙන ඒ වචන අවශ්‍ය නැහැ කොහොමත් එක. නමුත් ඉද්ධිපාද හොඳටම බදලා තිනවා නම් පුරුදු කරලා තින නම් ප්‍රගුණ කරලා තින නම් පාවිච්චි කරනවා නම් ආසංකමානෝසෝ ආනන්ද එහෙම එක්කන කැමැතිනම් කප්පං වාතිත්තේ කප්පවශේෂං දැන් මෙතන කල්ප කියන එක ඇයි පාවිච්චි කරේ කියලා මා දන්නේ නැහැ. ජීවිත කල්පයක් ඉන්න පුළුවන් මනුෂ්‍යාශේ ශරීරය තියාගන්න පුළුවන් ඕන තාක්කල් තියාගන්න පුළුවන් අවශ්‍ය නැහැ. මා දන්න අවුරුදු 100ක් වෙන්න පුළුවන් කෙසේ 50ක් වෙන්න පුළුවන් 200ක් වෙන්න පුළුවන් 500ක් 600ක් වෙන්නත් පුළුවන්. අපි ඊගෙන පස්සේ කතා කරමු. ඒ වගේ දිග දුර ජීවත් වෙන ඇත්තෝ ඉන්නවා. ඊට පස්සේ තථාගතයන් කියනවා, තථාගතස්සේ ආනන්ද චත්තාරු ඉද්ධිපාදා භාවිතා බහුලීකතා අයතේ වචන ටිකමයි තියෙන්නේ. ඒවා අපි ආයේ ඒවට නොගුසින් ඉමු. තථාග ආනන්ද තථාගතයන් වහන්සේ විසින් තථාගතේ අර මම කියලා උන්වහන්සේලා පාවිච්චි කරන්නේ. ඒ තථාගතයන් වහන්සේ විසින් ඒව හොඳටම පුරුදු කරලා තියෙනවා. වමනානම් තථාගතයන් වහන්සේට පුළුවන් කල්පයක් හෝ කල්පෙන් භාගයක් හරින්නට පුළුවන්. ඒවම් පිකෝ ආයස්මානන්දෝ භගවතා ඕලාරිකේ නිමිත්තේ කෛරමානේ, ඕලාරිකේ ඕභාසේ කෛරමානේ නසති පටිවිජ්ජිතු. ආනන්ද හැඳුන මෙච්චර මෙම කියනකොට ආනන්ද හැඳුනට මේක තේරුම් ගියේ නැහැ. ඇයි බුදුහාමුදුරුවෝ මෙහෙම කියන්නේ කියලා. නැ භගවන්තං යාචි භාග්‍යතුන් වහන්සේට ආරාධනා කිරීම භාග්‍යතුන් වහන්සේගේ ඉල්ලා සිටිනේ. තිත්තු බන්තේ භගවා කප්පං තිත්තු සුගතු කප්පං බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තා හිතා සුඛාය දේමනසාන. බන්ති භාග්‍යතුන් වහන්සේ කල්පයක් වැඩ සිටින්නේ බොහෝ දිනාට මුළු ලෝක සත්වයාටම මනුෂ්‍යයන් විතරක් නෙවෙයි දෙවි මිනිසුන්ට මුළු දෙවියන්ට බ්‍රහ්මයන්ට පවා අනුකම්පාවෙන් වැඩ ඉන්නේ කියලා කිව්වේ නෑ. එතෙන්දී ඊට පස්සේ කියන වචන තමයි යථාතම් මාරේන පරිවිතිත චිත්තෝ. ඒක මෙතෙන් ආනන්දම් දෝ කියපේක නෙවෙයි මෙතන තියෙන්නේ. අර දැන් ඔය චුල්ලවග්ගපාලියේදී අර පංචසතිකස්කන්ධේ තියෙනවා ආනන්දහන්ත භික්ෂුන් වහන්සේලා කියන ඔයා එහෙම කරපු එක වැරදි කියලා. මහරහතන් වහන්සේලා ආනන්දහන්ත ද්වේෂසහගතව චෝදනාවක් කරනවා. එතකොට ඒ චෝදනාව බාර ගන්නවා. බාර රටගෙන කියනවා උන්වහන්සේ ඊතුරු මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේන මන් මත්ත මාරාවේශයක් වෙලා තිබුණයි විලාවේ. මාර්යා මගේ හිතේ පාවිච්චි කරලා තියෙනවා. ඒකයි මෙතන කියන්නේ. දෙවෙනි වතාවට තථාගතයන් වහන්සේ කරුණ කිව්වා. දෙවෙනි වතාවට ඒක එහෙමයි. තුන්වෙනි වතාවට කිව්වහම ආනන්දහාමුදුරු තුන්වෙනි තත්ත්වෙకి තේරුම් ගියේ. හොඳට මතක තියාගන්න. සත්පුරුෂයෝ උතුමෝ තුන් සැරේට වැඩි යමක් කියන්නේ නැහැ වැඩි. ඊට පස්සේ මොකද සාමාන්‍ය කෙනෙක් නම් හිත නරක කරගන්නේ නැතු අයින් වෙනවා. හිත නරක කරගන්නේ නැති කෙනෙක් නම් නැති ආ කියලා දන්න කොවිලා විහද තේරුම් යයි කියලා. නිසා නිස්සද්දතාවය හොඳයි සමහරක්ටන්ට ඒ හොඳ දෙයක් කියනකොට ඒක නොතේරුම්කම කියන්නේ තේරුම් ගන්න අවශ්‍ය නැතිකම වෙන්න පුළුවන් නිසා. ඒක මෙතෙන්දී ඒක නෙවෙයි උනේ තථාගතයන් වහන්සේට එහෙම ආරාධනා කරන්න ආනන්දහාමුදුරන්ට බැරි වුණා. උන්වහන්සේ අර ඒ සංඝාන වෙලාවේ ඒ මහරහතන් වහන්සේලාට කිව්වේ මට මං ඒ වෙලාවේ මාරා විශේෂිතකින් ඉඳලා තියෙන්නේ මට මාරයා බාධාවක් කරලා තියෙනවා කියන්නේ. එතන බුදුරජාණන් වහන්සේ ඒකට කිව්වා ආනන්දේ නම් පිටත්තුලයන්ට මේ වෙලාවේ හොඳයි පොඩ්ඩක් ඔයා අයින් වෙලා ඉන්නවා නම් කියලා. ආනන්දහාන් රිටකොට බුදුරජාණන් වහන්සේලාට වැඳලා උන්වහන්සේ අක්ෂිනාකල පැත්තකින් පැත්තකට ගිහිල්ලා ගහක් වල දිවා විහරණය සඳහා දෙගෙන හිටියා. ඒ ඉතින් එක්මින් ගාම අතකෝ මාරෝ පාපිම තුට මාර දිව්‍ය පුත් මාර බුදුදාන් වහන්සේ ළඟට ආව ආනන්දහම ගිගමම් ඇවිල්ලා කිව්වා පරිනිබ්බාත් දානි බන්තේ භගවා පරිනිබ්බාත් සුගිතු භාග්‍යතුන් වහන්සේ දැන් පරිනිර්වාණයට කාලයයි භාග්‍යතුන් වහන්සේ දැන් පිළිවන් හොඳ වෙලාව කිව්වා. භාෂිතා කෝපනේ සම්භන්තේ භගතා වාචා භාග්‍යතුන් වහන්සේ මේ වචනේ කිව්වා. මේත කලකට ඉහෙතදී නතාවාහම් පාපින් පරිනිබ්බායිසාමි යාව මේ බික්කු නසාවකා භවිෂ්‍යanti වියත්තා විනීතා විසරදා මගේ භික්ෂු පිරිස වියක්ත විනීත විශාරද පත්ත යෝගක් හේමෝ භවනාමි උපරිම ප්‍රතිඵලයට පැමිණ නැත්තම් බහුශ්‍රත වෙනතුරු ධම්මදර වෙනතුරු ධර්මාණු ධම්ම පටිපන්න අපේ වචන ධර්ම ධර්මාණු ස්කූලම ජීවත් වෙන පිරිසක් සාමිචි පටිපන්න හැමෝම එකතු වෙලා ඒ ගමන් මාර්ගයට අවතීන වෙන පිරිසක් වෙනතුරු අනුධම්මචාරිනෝ තථාගත ධර්මයට අනුරූපවම යන කට්‍යක් වෙනතුරු මං යන්නේ නැහැ. ඊට පස්සේ එතකොට කිව්වා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් දැන් ඒත් බොහොම ඒ විදිහට ඉන්නවා. ඒ නිසා මේ වෙලාවයි තථාගතයන් වහන්සේට පරිනිර්වාණය සඳහා එහෙම කිව්වා. ඊට පස්සේ එකක් තමයි ඊළඟ ශ්‍රාවිකාවන්. ශ්‍රාවිකාවනොත් එහෙම වෙනකන් උන්වහන්සේ කිලි තිනවා මම පරිනිර්වාණයට පත් වෙන්නේ නැහැ කියලා. ඊළඟට උපාසක අපිට තියන්න මේ ඔය ඇත්තට ඒකෙන් ගොන්නින් අයින් කළ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ නිසා ඒක තවත් පිළිසකට දාන්න එපා. මේ සංසත්පුරුෂ සමාගමේදී අපි හැම තිස්සෙම උදව් කරන්නේ දරුවෝ ඉන්නවා, බිරිඳක් ඉන්නවා, ස්වාමිපුරුෂයෙක් ඉන්නවා, රැකියා කරනවා, බැංකු ගිණුම් තියෙනවා, ගෙවල් දොරවල් හදනවා. ඒ සියල්ල කරගන්න අතරේ බෞද්ධ කියන වචනේ මන් දැන්ට පාචි තථාගතයන් වහන්සේට සමීප වෙච්ච උපාසක සහ උපාසිකාව මා දන්න ඔත්තු කොච්චර දෙන්න කිව්වද කියලා තාම ඒ ටයිටල් එක දෙන්න පුළුවන්ද කියලා නම් තථාගතයන් වහන්සේ අනුගමනය කරන්න පුළුවන් උදවියට. එතකොට තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ ඒ පැවිද්ද පමණක් නෙවෙයි, පැවිදි කාන්තාවන්ගේ නිතරක් නෙවෙයි, නොපැවිදි ගෘහස්ත ජීවිත ගත කරන රැකියා ගත කරන අය ගැනත් බලාපොරොත්තු තියලා තියෙනවා. ඒක නිසා තමන් ඒකෙන් අයින් වෙන්න එපා. ඕක අපිට නෙවෙයි කියලා අයින් වෙන්න එපා. ඒක අපිට පුළුවන් කියලා හිතෙන්න ඕන. එතකොට මාර කියනවා දැන් ඒ භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා උපාසක පිරිස්, ගිහි පිරිස්, උපාසිකා පිරිස් ධර්මයට අනුගත වෙච්ච ඒ ඇත්තු දැන් හොඳට ඉන්න ඇත්තු දන්නවා ධර්මයේ කට යෝගක්ෂේමය දන්නවා එකට මේ මාර්ගයට යන්න උවමනාව තියෙන. ඒ නිසා පරිනිබ්බාතු බන්තේ දානි පරිනිබ්බාතු බන්තේ සුගතෝ ජීවස් එහිංසා සුගතයන් වහන්සේ ස්වාමීන් වහන්සේ භාග්‍යවන්තන් පරිනිබ්බාණය පත් වෙන්නේ. එතන බුදුරජාණන් වහන්සේ එයාට කියනවා අප්පෝ සුක්කෝ ත්වං පාපිම හෝහි කලබලෙන් දෙපා ඔය ඇත්තමාර ඔයා කලබලෙන් නෙපා නැතිරන් තථාගතස්සේ පරිනිබ්බාණං භවිෂ්‍යති. නුදුරු කාලයේදී වැඩි කලක් යනට කලින් මේ තථාගත බුදුරයාගේ අවසාන සිදුවීම සිදු වෙනවා. මං ඒ වචනේ කිය පරිනිබ්බාන කියන එක අපි දන්න මොකද්ද කියලා. එතකොට ත්‍රාය සිද්ධාර්ථගේ ගමන් මාර්ගයේ ඇවිල්ලා බෝසත් හැටියට ඉඳලා ලෝකෙට විශාල උදව්වක් කරලා මේ ලෝකේ සැබෑ තත්ත්වය පෙන්වලා දීලා පිරිසක් හැදුවා. පැවිදිියත්තු පැවිදි ඇත්තියන් නොපැවිදි ඇත්තු නොපැවිදි ඇත්තියන් ඒ ධර්ම මාර්ගයට යොමු කරලා තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණය වෙනවා කිව්වා. ඊට පස්සේ මාරට කියනවා ඊතෝ තින්නම් මාසානම් අච්චේන තථාගතෝ පරිනිබ්බාසි තථාගතවරයා මීට මාස 3කට පස්සේ පරිනිර්වාණයපත් වෙනවා. ඒක හොඳින් දේව තමන්ගේ මරණය තීරණය කරන්න පුළුවන් නේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ චාපාල සෑය ළඟදී සතෝ සම්පජානෝ බොහෝම කල්පනාවෙන් බොහෝම සිහි කල්පනාව ඇතිව ආයු සංඛාරං ඔසදි ජීවත් වෙන්න තියෙන කාලේ ගුමනාන ඉසෝයි උතුම් ඇත්තන්ට ඇරයුම් කිරීම බොහොම වැදගත්. ඇත්තන්ට කවුරු කෙනෙක් හම්බුනොත් බෑ කිව්වත් කමන්නේ ඇරයුම් කරන්ට අර අඬන තරමට කිරියනවා කියලා දෙන්නේ ඒ විදිහට වෙනවා ඒක. සතෝ සම්පජානෝ ආය සංඛාරං ඔස්සේ ආවි සංස්කාරයේ අත්තල දැම්මා. ආවි සංස්කාර කියන්නේ අර දප්ප සංස්කාර වචන ඉගෙන ගත්තේ ඒකයි. මේ ටික කර්මානුරූපෝ හෝ ඒ ශරීරයේ අවශ්‍ය ප්‍රමාණයට යන්න පුළුවන් කාලයට යන්න පුළුවන්. හැබැයි තථාගතයන් වහන්සේ සතර ඉද්දීපාදයෙන් වැඩලා තිබෙච්ච නිසා අවශ්‍ය නම් තව විශාල කාලයක් ජීවත් වෙන්න පුළුවන් මේ ශරීරය සහිතව. නමුත් උන්වහන්සේ අර සිටින් ඒ ආයු සංඛාරය ඒ වචන ඉගෙන ගන්න ඕන. ආයු සංඛාරයේ අත්තල දැම්මා. තීරණය කළා මාස තුනකින් පස්සේ අවසාන හුස්ම හෙළනවා කියලා. එහෙම හෙළනකොටම ඒ වයින් කරනකොට සිහියෙන් කල්පනාවෙන් උන්වහන්සේ ඒ අවසාන තීරණය ගන්නකොට ආයනේ සිද්ධාර්ථ ගෞතම කෙනෙක් ආයතෝරා මිල විශ්වයේ පෘථුවියේ මේ ලෝක ධාතුවේ කොතනකවත් නැ ආයේ ඒ සප්ත ඒ පොදිය ඒ ශක්ති සාසිය එකක් තලද. එතකොටම භූමි චලනය සිද්ධ වෙනවා. ඒත්කුවේ නෙවෙයි මේක ෂේක් වුණා. කෙසෙල්ලි ලගියා. ලොකු හඬවල් තථාගතයන් වහන්සේ මේ උදානේ කීව තුලමතුලංච සම්භවං භව සංකාරම අවශ්‍ය ජීමුනි අද්ධත් රතු සමාහිතු අබින්දි කවචමිත කවචමිය අත් සම්භවං තුලමතුලං කියන එක එකේ තේරුම් කරනවා. අපි තේරුම් ගන්නමු සමාන විද්‍යට ඉපදෙන ආත්ම භාවය හෝ අසමාන විද්‍යට ඉපදෙන ආත්ම භාවය මේක මේ විදිහටයි තියෙන්නේ කියලා කියන්න කරන්න පුළුවන් ආත්ම භව තියෙනවා. එහෙම නෙවෙයි මේ විදිහට වෙන විදිහක් තියෙන්නේ කියලා එක එක තාලෙට තියෙන ආත්ම භව තියෙනවා. ආයශවල විදිහද මිනිස්සු වගේ විදිහට එක එක එක එක කාලයක් ජීවත් වෙනවා. ඒත් පළමුනි ඥාන ගත්තොත් එහෙම එකට වෙන විදිහක් definite කියන්නේ එක්තරා කාල සීමාවක් කවුරු ජීවත් වෙන එක්තරා කාල සීමාවක් ඒ කොමෙතොට තියෙන මේ හට ගැනීම කියන එක සම්භවයේ කියන එකේ කල්පනාවට අරගෙන භව සංඛාරං අවශ්‍ය ජීමුනි ඒ තවදුරටත් පවතිනවා කියන තියෙන සංඛාරය භව සංඛාරයේ අයින් කළද ඒ සිතිවිල අයින් කළා කියලාදී ඔය ඒකම සමා ඔය අපි කියන්නේ අර භව තණ්හා කියන එකෙන්නේ උන්වහන්සේලාට කියන්නේ භවතණ්හා තියෙන භවසංකාරයත් එක්ක මේ අනිවිදියට තමයි. උන්වහන්සේලාට අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙනවා. ඒක අත්තල දැම්ම. අජ්ජත්තරතෝ සමාහිතු. උන්වහන්සේ සමාහිත වෙලා තමන්ගේ අභ්‍යන්තරයේ ඇතුල් වෙලා. අබින්දි කවචංගත් සම්භවං ඒ ආත්ම භාවයේ සම්භවයේ වෙන්න තියෙන චාරියෙට කොපුවක් කඩලා දැම්මා වගේ වට කරලා තිබිච්ච මොකද කේස් එක කවරය ඉක් කවල් කපලා දැම්මා වගේ එක කඩලා දැම්මා. එතකොට ආනන්ද හාමුදුරන්ට මේ වගේ හඬක් ඇහුණා, මේ වගේ චලනයක් ඇහුණා. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වැඳලා පැත්තකින් වාඩි වෙලා කිව්වා මේ ලොකු බෝම් කම්පාවක් ඇති වුණා, මොකද්ද හේතුව ඇයි කියලා. තොටාන ඒක තම භූමිචාල සුත්තු වෙන්නේ. තොල බුදුහාම කියන පොදු හේතුවක් කියන මේ භූමිචලනයක් ඇතු වෙන්න හේතු දැන් අපි දන්න විදිහට තියෙන විදිහට ටිකක් වෙනස්. ඒ කියන්නේ දැන් සුනාමියක් වගේ කොට අපි කියන්නේ ක්‍රස්ට් එක ඇතුලේ තියෙන එකක් වෙනවායි කියලා. නමුත් සමහර ඇත්තු කියන මේ ඇට්මොස්ෆියර් එකේම බලපෑමක් ඇතුණාම තමයි ඒක වෙන්නේ කියලා. ඒ වගේ බුදුහාම කියනවා අටක් හේතු. එකක් තමයි මේ පෘථුවිය කියන එකේ තියෙන වායුව තුල ජලය තියෙනවා, ජලය තුල පෘථුවිය කියන තත්ත්වය තියෙනවා. ඒත් ඒ වායුව වෙනස්කම් ඇතුන ජලය වෙනස්කම්, ජලය වෙනස්කම් ඇතුනහම පොළොව ක්‍රස්ට් එකේ ඒ සොයිල් කියන කොටස ඒවෙනවා. ඒ නිසා තමයි මහා සාගරයේ මැද හැම භූමි කම්පාවම වැඩිපුර සිද්ධින් සාගරයෙන් ඇවිල්ලා එතකොට ඒක සුනාමි බවට පත් වෙන නැත්නම් ඒවා තම බලපෑම් කරන්නේ කියලා. අපි මේ පැත්තට නොගසින් සිටුමු අද. වෙන කාත් එක්ක හරි වෙන සාකච්ඡා කරනවා. ඊට පස්සේ බුදුහාමුදුරු දේශනා කරනවා තථාගතවරි ලෝකෙ පහළ වෙනකොට එයා තීරණය කරනකොට මව් කුසකට එන්න ඕනේ කියලා. ඊට පස්සේ මව් කුසින් එළියට එනකොට අභිසම්බෝධිය ලැබෙනකොට ධර්ම සත්‍ය පවත්වනකොට ඊට පස්සේ සංඛාරය අවසන් කරනකොට ඒකෙදි ඒ භූමි චලනයක් සිද්ධ වෙනවා කියනවා. ඊට පස්සේ සමහර විට පුළුවන් මහා ඉද්ධිමත් ඇත්තන්ටත් ඒ ඇත්තන්ටත් පුළුවන් අවශ්‍ය නම් භූමි චලනයක් ඇති කරන්න කියලා මොග්ගල්ලාන හාමුදුරු ජර්මාත් පාසාද එල්ලෝ වගේ ඒවා කරන්න පුළුවන් දේ. නමුත් ඒවා කතා කරන දවසක් තිබී අපි ඒවට වෙන දවසක නැත්තම් වෙන ධර්ම සාකච්ඡාවකදී වහ ගන්නට පිට වඩා ජඹුරකට යමු. මේ ධර්ම සාකච්ඡාවේදී ඊට පස්සේ ආනන්දහන් කිව්වා මේ මෙම තථාගතයන් වහන්සේ එහෙම අයින් වෙනකොටත් ඒක නෑ කියලා. ආනන්දහාමුදුරුට ඒක තේරුණාද කියන එක තමයි ධර්මයේ. මොකද වහන්සේ ටිච්චර් දෙයක් ඒක විලාවට ආවේ නෑ. සම්මා සම්බුදු සරණයි. තථාගතයන් වහන්සේගේ අනුභවය තේරුම් ගන්න බුද්ධ විෂයා චින්තයයි අපිට හිතන්න බෑ. පුංචි ඔළුවලින් තේරුම් ගන්න බැරි බොහෝ කාරණා තියෙනවා. සමහර ඒවා ශ්‍රද්ධාවෙන් තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. මා හැරිම කරන්න එහෙම කරන්නයි කියලා හොයනත් හොයන්න හොයලා හොයලා දැනටන් අපිට මහන්සි නිසායි වයින් කරලා දාලා තියෙන්නේ. ඊට වඩා වැඩි දෙයක් අපිට කරන්න පුළුවන් නිසා. සම්මා සම්බුදු සරණයි. වන්දනීය ගෞරවනීය තථාගතයන් වහන්සේ නමස්කාර වේවා. ධර්මයේ දන්නැත්තු ධර්ම සාකච්ඡා කරන්නට බුදු සරණයි. සමාවෙන්න සතිතුමානි, මම ඉතාම ගෞරවයෙන් ශ්‍රීමති මහත්මිය වෙනවා. ශ්‍රීමති මහත්මිය ඔබතුමිට ආරාධනා කරනවා සාකච්ඡාවට එන්න. ස්වාමීන් වහන්සේයි සතිතුමාට ඉතාම ගෞරවයෙන් පටන් ගන්නේ. සතිතුමා ඔබතුමාගේ දේශනාව ගැන ප්‍රමාණකින් සිදු වේවා. ඇත්තටම මම මේ වෙලාවේ ඔබතුමා කතාව නවත්තන වෙලාවේ මම හිතේ සංස්කාර ගැන. එතකොට සංස්කාර කියලා කිව්වහම අපි සංස්කාර විතරක් නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පංච උපාදාන ස්කන්ධය මොහොතක් පාසා අපි ඇසෙන් කනින් නාසයෙන් දිවෙන් කයින් ගන්න සියලු අරමුණු වලදී පංච උපාදාන ස්කන්ධය හැදෙනවා. එතකොට මේක ඇති වෙලා නැති වෙලා යනවා. නමුත් අපි නැති වෙලා යනවා කියලා ඒක අවබෝධය අඩුයි. අපි හිතන්නේ ඒක තව ඉදිරියට තියෙනවා කියලා. යමක් ඉදිරියට ඉතුරු කරගෙන ඒ ගන්න දේවල් වලින් අරමුණු අරගෙන ගැටග ගහ ජීවත් වෙනවා. ඒ වගේම හෙට ඉන්නවා, හෙට වෙනුවෙන් අනිද්දා වෙනුවෙන් කියලා අපි අර බවරාගය කියන එක පවත්වගෙන යනවා නේද කියන අදහසක් ආවා. එතකොට ඒ නිසා ඒවා මහරහතන් වහන්සේ නමකට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට ඒ ආකාරයට නැති නිසා උන්වහන්සේලාට ඒ වගේ ආයු සංස්කාර අත්හැරීම කරන එක සිදු වෙනවා නේද කියන අදහසක් ආවේ. දැනට මම මෙතනින් නවතින්නම්. තෙරුවන් සරණයි. තෙන්දි දැන් අපි අර සංඛාර කියන වචනේ ගන්නකොට දැන් පංච උපාදාන ඛණ්ඩේ රූප වේදනා සංඥා හතර විණයකට සංඛාර කියන එක ඒක සිතිවිලි වර්ග එකටත් එතන සම්බන්ධ වෙන්නේ නැත්තම් රූප. නමුත් මේකන අපි සංඛාර කියන වචනේ රූපයක් සංඛාරයක් වේදනාවක් සංඛාරයක් සංඥා සංඛාර ඊට පස්ස සංඛාර කියන චේතනා සිතිවිලි සංඛාර බදගත් මේ තම විඥානයත් සංඛාරයක්. එසා ඒක තේරුම් ගන්න ඕන දෙය තමයි එතන. ඒ නිසා ඒ පහම සංඛාර ඒක වෙනස තේරුම් ගන්න එක හොඳයි. මෙතන සංකතය කිව්වේ ඒකයි. අපි ඉන්සම් මේක පිළිබඳ සංකතය. ඒ සංකතය හේතු නිසා නිර්මාණය වෙවිලා තියෙනවා. ඒ නිසා තමයි මේක අත්හරින්න අමාරු නැත්තේ. ඒකෝද මේක මානසින් තමයි මේ හදාන යන්නේ. තොරම ආය සංඛාරය අත්හරිනවා කියන එක වෙන්නේ ඒකයි. තථාගතවරයෙකුට තා ඉන්න පුළුවන් ඒකයින් කරලා ඒ වගේ බුදු සරණයි. සසීතුමා මට හිතුනේ දැන් රූපරාග ඒ වගේව නැති නිසා රහතන් වහන්සේලාටත් ඒ වගේ එහෙම සඳහන් වෙලා නැහැ. සමහර විට රහතන් වහන්සේලාටත් එහෙම පුළුවන් ඇති කියලා හිතුණා. ඔව් ඒක එහෙමම දැන් ආනන්ද හාමුදුරු එහෙම දැන් මම්මත් පින්නම් පන්දම් කවුද අර බක්කුල හාමුදුරු එහෙම යතුරු අරගෙන හැම එක්කෙනාටම කියලා ගියාඉන්න මං අද අවස්මගේ පරිණෝවන සිද්ධ වෙනවා කියලා. ඒ ඇවිදින්නම් පුළුවන්. ඒ හැම කුටියකටම ගිහලා ඔක්කොරම කිව්වා. මොකද ඒ ඇත්තන්ට ඒක අමාරුවක් නෙවෙයි, අත්හරින්න දෙයක් නෑ ඒකයි. ඉතින් මේ උදව් කරන්න උදව් කරන තව මොකටද ඉන්නේ? කෑම අරගෙන මේ හුස්ම අරගෙන මේ ඉන්නේ මොකද්ද? මේක දෙයක් නෑ අන්තිමෙන් බැලුවා. බැලුම් අපි පිරෙනවා කිය වැඩ. ඒකේ ඒකෝ රහතන් වහන්සේලාටත් කරන්න පුළුවන්. ඒක ඕන. ඒ අවශ්‍ය වෙනකොට ඒක කරන්න පුළුවන්. සමහරත් වරි ඉරක් ඇඳලා ඉරෙන් එහා මේ පොළු ඉරක් ඇඳලා එතනින් එහාට යනකොට මගේ පරිණවා සිද්ධ වෙනවා කියලා සිද්ධ වෙනවා. සමහර ඇත්තෝ ඒක අර බැලුම පිපුරනා වගේ කියලා. ඒතකොට චූටි චූටි අබයට තරම් කැලිලු වැටුනේ. ඒවා කරන්න පුළුවන් ඇත්ත ඉන්නවා සමහර. ඒ සමහර ඇත්තෝ ඒක අර දැන් ওই සමහර වයසක ඇත්තෝ එහෙම ආදරෙන් ඉන්න ඇත්ත ඉන්නවා. ඒ කට අනිත් එක්ක නම් මරනවා, මේ අනිත් එක්ක නම් මරනවා. ඒ කියන ලෞකිකත්වයෙන් මං කියන්නේ ඒක අර සංඛාරය යා හිතෙන්නේ එතකන් අල්ලන් ඉන්න සමහරයි. භවතණ්හාවෙන් ඒක භවතණ්හාව අත්හරපු ගම එතනින් එකට ඒක ශරීරයත් නතර වෙනවා. දැන් කවුරු හරි මැරෙනවා කියලා ආරංචි වුණොත් අපි මුදමින් හොස්පිටල් සෙන්ටර් වල මේ කෙනෙක් මැරෙනවා කියලා අනිත් එක්කෙන් දැන් ගත්තොත් තව එක්කෙනෙක් මැරෙනවා. සමහරට එක සතියේට වැඩිපුර ගාණක් මැරෙනවා. අවුරුදු ගාණක් එකට ඉඳලා. ඒක වෙන්නේ අර ඒක හිතේ බලපෑමෙන් හින්දා. නමුත්තර ඉද්ධිපාද වල තියෙන ඇත්තන්ට පුළුවන් ඕනම් තියාගන්න අවශ්‍යලා තත්තරින්ට මහරහතන් වහන්සේලාටත් ඒක අත්හරින්න පුළුවන් නේ. බුසන බොහෝම් පින් ඒ උතුම් කාරණාවට. ඒ වගේම තව දෙයක් තිබුණ සත්‍යීතුමා දැන් ඉද්ධිපාද කියලා කිව්වම ඡන්ද චිත්ත විරිය වීමංසා. එතකොට ඒ කුසල ඡන්දය කුසල සඳහා චිත්තය කුසල වීරිය ඒ වගේ විදර්ශනාව එහෙම නැත්නම් විමර්ශනය කිරීම ඒ ආදී කරුණු භාවිතා කිරීම බහුලීකృత කිරීමෙන් මේ ආකාරයට පමණක් නෙමෙයි තව බොහෝ පැතිවලින් ඒක නිර්වාණගාමිනී ප්‍රතිපදාවට උපකාර වෙනවා නේද කියලා හිතුවා. ඒ ගැනත් පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් හොඳයි. පිරුවන් සරණයි. සම්මා සම්බුදු සරණයි. ඒකයි මාගේ ඕනම ක්‍රියාවක ඉද්ධපාද කියන්නේ යමක් සාර්ථක වීමේ පදනම් හතරක්. ඡන්ද කියලා කියන්නේ කරන්න උවමනාව තියෙනවා. චිත්තය සඳහා සිත යොදවනවා. විරිය හිතුවට මාදි. ඊට පස්සේ ඒ ගැන සැලසුම් කළා විතරන්නේ මේ ශාරීරියේ මෙහෙයවනයි සඳහා. කමංගේ කාලය ශ්‍රමය කියන එක මෙහෙයවනවා. ඒක තමයි විරිය කියලා කියන්නේ. පස්සට දාන්න අර උත්තර දෙමීමේ ගතිය ප්‍රොකස්ටිනේෂන් කියලා එකක් තියෙනවා. අප ලංකාටත් තියෙන එකක් තියෙන. ඒක අයින් කළා දානවා. ඒක එන්නේ අර භව භවතණ්හා නිසාමයි. නැත්තම් ඒක අයින් කළා දානවා. එතකොට වීමංසාව උත්සාහවත් වෙනවා කියලා නිකන් කරන්නේ කල්පනාකාරීව තථාගත ධර්මයට අනුරූප තථාගත ධර්මයන නැත්නම් වෙන එක විභාගයකට පාඩම් කරනවා නම් ඒ කොහොමද පාඩම් කරන්න ඕනේ? අවශ්‍ය ශරීර ශක්ති කොච්චර තියාගන්න ඕනද, කොච්චර නිදි මරන්න ඕනද, මේ මේ මේකෙන් මන් දුරලා මෙච්චර කරන්න ඕනේ කියලා මේ හිතන එකත් ඒ කාර්ය සමෘද්ධියෙන් සඳහා අවශ්‍යද? දැන් පාලමක් හදනවා නම් ඒක ඒ පාලම හරියට වෙන්න නම් මම මෙච්චර කොන්ක්‍රීට් තියන්න ඕන, මම මෙච්චර සිමෙන්ති දාන්න ඕන, ඒක මෙච්චර බීම් තියන්න ඕන, මෙච්චර බර වාහන යනවා. ඒ නිසා මෙච්චර දිග නම් මෙච්චර බර වාහන ප්‍රමාණයක් ඇති වෙන මේ වෙලාවට ඒවා හදන කම්පැනිට උරුතු දෙන්න. ඒක තමයි බීමන්සා කියන්නේ. එතකොට මේ පාලමක් හදන්නත් හරි විභාගයක් පාස් වෙන්නත් හරි අඩු ගන්න සූක්‍රයක් හදන්නත් හරි සැලඩ් එකක් හදන්නත් හරි ඒ ටිකටත් ඒ ටික ඔය හතරම චූටිවට සම්බන්ධ වෙනවා. නමුත් මෙතන ඉදිපාදි කියලා කියනකොට ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාත කැමැත්ත නිසා සමාධිය ඇති කරගන්නවා. ඒ සමාධි සංඛාරයේ පදනම් කරගෙන තමයි ඒ දී කරන්නේ. එතකොට ඒ වගේම තමයි වීරිය කියන එක. චිත්තේ ඒ චිත්ත ඒකාග්‍රතාව ලබන්නේ ඊට පස්සේ ඒ චිත්තයත් එක්ක කරගෙන ඊට පස්සේ වීරිය වීමාංශා. එතකොට ඒ සමාධිය ලබන්ට අර හතරම යොදා ගන්නවා. සමාධිය ලබන්ට අර පාලමක් හදුවා නැත්නම් සුප්පයක් හදුවා එහෙම නැත්නම් සැලැඩයක් හදුවා වගේ කරන එකට වඩා අභ්‍යන්තරේ යොමු කරගන්න තමයි. ඉන්සයි අභ්‍යන්තරේ යොමු කරගෙන මේක තියාගන්න මේක පවත්වාගන්න ඒ සමාධි මාචිත නිකලස් බව සඳහා ගමන් කරන විදිය කරන්තේ හතරම පාවිච්චි කරනවා. ඒක තමයි අභ්‍යන්තරයෙන් භාවනා කරනකොට ඒක තමයි වෙන්නේ. සමාධිය කියලා කියනකොට ඥානම නෙවෙයි, ඥානත් එක්ක ඊට මෙහා තියෙන තව සමාධිය ගන්න පුළුවන්. ඊට පස්සේ ලෝකෝත්තර විදියට ගන්න පුළුවන් වෙනවා. ඒව අපතුල සිද්ධියෙන් පවතිනවා. ඡන්ද, චිත්ත, විරිය, බීමාංසා එකතු කරගත්ත සමාධිය. අර ඡන්දේ කියන එක මම මුලින්ම ඒ ස්ටාර්ටර් එකක් හැටියට තියාගන්න. ඒක තමයි මගේ ස්විච් එක. ඒ ඔක්කොම එකතු කරගෙන තමයි යන්නේ. ඒක තමයි ඉද්ධිපාද කිවි එකයි. යමක් සමෘද්ධමත් වීම සඳහා හරියන්ට ඒක වැඩි සිද්ධ වෙන්න අවශ්‍ය මූලික කාරණා හතර. නමුත් මේක ආධ්‍යාත්මික වශයෙන් තමයි වැඩිපුර ඒක සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම වලින් එකක්. ඒක කොටස. පුදුසරණයි. දෙරුවන් සරණයි සතේතුමා. මට ඉදක් පච්චේතාව කියන එක ගැන හිතනකොට මේ වගේ හිතුණා. ඇත්තටම හේතු වලින් ඇති වෙන ඕනම දෙයක් හේතු වලින් ඇති වෙලා ඒ හේතු ටික පවතින තාක් පවතිලා හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. එතකොට රූපය කිව්වහම අවිද්‍යා කර්ම තණ්හා අර සතර ආහාර ඒ වයින් ඇති වෙනවා. ඊළඟට වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥාව නැති වෙන ස්පර්ශයෙන් සංස්කාරය තියෙන ස්පර්ශයෙන් විඥානය තියෙනවා නාම රූප වලින්. මේ ආකාරයට සෑම ක්‍රියාවකදීම එහෙම නැත්නම් දකින්න අහන දැනෙන දැනගන්න දේවලදී මේ ආකාරයට පංච උපාදාන ස්කන්ධය දිහා බලනකොට අපිට යම් දවසක මේ නාම රූප ප්‍රත්‍යයෙන් හැදෙන විඥානයත් විඥාණයෙන් කරන මායාකාරී ඒ කියන්නේ හදලා දෙන එක ඉඩක් ඇති කියලා නිත්‍යතාවයක් ඇති වෙන විදිහට ඒ හදන සකස් කිරීම අවබෝධ වෙන තාක් අපිට මේ ආකාරයට සංසාර ගමන සිදු වෙනවා කියලා හිතුණා. කල්යාණ මිත්‍රයන්ගෙන් ඒ ගැන තොරතුරු දැනගන්න කැමති. තෙරුවන් සරණයි. සිතේතුමා මේ අවිද්‍යා ප්‍රත්‍යයෙන් හැදෙන සංස්කාර වලින්මයි මූලික වශයෙන් මේ ආකාරයට මේ සංසාර වටවලල්ල යන්නේ කියලා කියන්න පුළුවන් නේද? බුදු සරණයි. ඔව් දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා ප්‍රගම්බු කියලා අපි දන්නවා. ඒ කියන්නේ මගේ නොදනුවත්කම කියන එක නිසා දැන් ඔය හතරේ කොටසට කිය පංච උපාදාන ඛණ්ඩ කියලා දැන් මේ අපි හැදිලා තියෙන මේ පහෙන්නේ පොතට දාන්න එපා. දැන් හොඳ පොතට දාන්න නැත්නම් අපි බලමු මේ මට පිරිමි රූපයක් ස්ත්‍රී රූපයක් තියෙනවා. ඒකේ අර ඉන්ද්‍රියන් කාටක් තියෙන ඇස් කන් නාසය ශරීරයේ ඉවකුගඩු හදේ වස්තු ආත්මාවල් පැන්ක්‍රියස් ඒ ඔක්කොම જાති තියෙනවා. දැන් ඊළඟට වින්දන ඇති වෙනවා, වේදනා කිව්වේ ඒව ඇති වෙනවා. ඊට පස්සේ සංඥා තියෙනවා, මතක තියෙනවනේ, චේක වර්ගී මතක තියෙනවා, වෙච්ච දේවල් මතකයි, දැක්ක දේ මතකයි, අහපු දේ මතකයි, කාපු දේ මතකයි, ඇසුරු කරන පුජ්‍යලයන් මතකයි, හිතපු ගෙවල් දොරවල් ඒ ඕන දෙයක් මතක, කෝටි ප්‍රකෝටි මතක තියෙනවා. ඒව තමයි සංඥා කොටස තියෙන්නේ. ඒතර සංඛාර, සංඛාර කියලා කියන්නේ අර සඤ්ඤා වේදනා අනුව මට ඇති වෙච්ච මනසින් මම කියලා එක්කෙනෙක් හදාගෙන ඒ අනුව මං ඒකට ප්‍රතිචාර ප්‍රතික්‍රියා දක්වනවා. ඒ අනුව ඇති වෙන සිතුවිලි වලට තමයි සංඛාර කියන්නේ. ඊට පස්සේ විඥාන ස්වરૂපයක් කොග්නයිෂන් පවර් එකක් මේක දැනෙන ගැතියක් මේ ඉන්නවා කියලා මේ ඉන්නේ ඒ ඉන්න බවක් තියෙනවා. එතකොට අවිජ්ජා පත්‍ය සංඛාර කියනකොට අර නොදනුවත්කම හින්දා මේක කුමක්ද වෙන්නේ කියලා දන්නේ නැති හින්දා දැන් තරහ කියලා බලමුකෝ. මට තරහ කියන එක ඇති වෙන්නේ ඇයි කියලා දන්නේ නැති හින්දා ඒ තරහ ගත්ත පුජ්‍යලයා හරි සිදුවීම හරි අනිත්‍ය කියලා දන්න නිසා, ඒ තරහ ඇති වෙන මනස අනිත්‍ය කියලා දන්නේ නැති නිසා, ඒ තරහ කියන එක දුකක් කියලා දන්නේ නැති නිසා, ඒ තරම් මම ගොරෝසුවට ලොකු විශාලවට ඉන්න නිසා තමයි වෙන්නේ. ඒ සංඛාර කියන தත්ත්‍ය, ඒ සංඛාර කියන දෙය මම මගේ ජීවිතය බවට පත් කරගෙන හමාරයි. මගේ ජීවිතය කියන්නේ මේකයි කියලා. ඒ තරහ එන එක මගේ ජීවිතය. ඒක මගේ හැටි. රාගය තියෙන එක මගේ ජීවිතේ කොටසක්, ඒක මගේ හැටි, ඒක මම ජස්ටිෆයි කරනවා. ඊට පස්සේ මට ඒක තියෙන්න ඕනේ කියලා. ඊර්ෂ්‍යාව කියන එක මට ඕන කියලා ඒක මගේ ජීවිතේ කොටසක් බවට පත් කරගන්න එක තමයි අර අවිජ්ජා පත්‍ය සංඛාරාවයි. ඒ අවිජ්ජාව නිසා අර සංඛාර කියන එක, ඒ කියන්නේ රූප වින්දන මතක සංඥා සංකාර සහ විඥාන ඔක්කොම જાති තමා සත්‍ය ජී කියන්නේ. එයා තමා මේ අහවලා කියන්නේ. එයා තමා මේ කාන්තාව. එයා තමා මේ පුරුෂයා. එයා තමා මේ නමක් දීලා තියෙන. එයා බෞද්ධයා හෙල ශ්‍රී ලංකාවේ. එයා දැන් ඉන්නේ ඔස්ට්‍රේලියාවේ, ඇමරිකාවේ. එමෙතම් UK වල. ඔහොම දාලා අපි මෙයාට අර ඒක සංඛාරයක් කියලා තේරෙන්නේ නැහැ. මේක හදපු ඒකට ඇගීමක් දීලා මම එයා තියාගෙන ඉන්නවා. උතුර අවිජ්ජා පත්‍ය සංඛාර කියන්නේ අවිජ්ජාව නිසා අපි අවිජ්ජා කියන එක තමයි මට මේගෙන පූර්ණ මානසික අවබෝධයක් නැහැ මට. මේක වෙන්නේ මොකද්ද කියලා. ඒ නිසා ඒ ඇති වෙන දේ මම සහ මගේ කරගෙන හමාරයි. එතකොට ඇති වෙන ඒ පිළිබඳ විඥාන, ඒ විඥානත් තිතියක් බවට පත් කරන, ඒ ගැන නාම රූප ඊට පස්සේ ඇති වෙන ඕ විදිහට තමයි මේක යන්නේ. මේක මේ తත්‍රයේ පවතින නැත්නම්පත් පවතින දෙයක් නේ අන්තිම බැලුවම. මම විසින්ම හැමතිස්සෙම මම කෙනෙක් හදාන යන්ත හදාගෙන තියෙන සංඥා වේදනා අනුව අර පසුගිය සතියේ කතා කරේ හැමතිස්සෙම මලක් දැක්කා මේ හිතන මමක් ඇතේමයි කියලා. සන්නේ වගේ ඒ අරමුණ ඒ ආරම්භනපත් තියෙන මේ වැදගත්. ඒ අරමුණට මා දක්වන ඇහැට පෙනෙන දෙයට, කනට ඇසෙන දෙයට, දිවට දැනෙන දෙයට, හමට දැනෙන දෙයට, නාසයට දැනෙන දෙයට, ওই මොළය හරහා ඇති වෙන සිතිවිලි වලට මා දක්වන අගේ අනුව එක්තරා දෙයක් නිර්මාණය කර ගන්නවා. ඒ නිර්මාණය කරගෙන ඒකද අර මම කියලා සීල්ලෙකුත් මේ තමා මම කියලා බැලුවාම ඉතින් මේ තත්ත්වේ මේ කෝටි ප්‍රකෝටි ඉන්න සත්වයන්ටම රූප තියෙන, විඳ නැති වෙන, මතක තියෙන, සංඥා තියෙන, සංකාර තියෙන. ඔය પરමාර්ථ ධර්ම කියලා කියනවා ඒ ඒ හතරේ ඒ තුනකින් ඒ තුනෙන් එහා කිසි දෙයක් ඇති වෙන්න කාටවත් බැලුවා. චිත්තචෛතසික රූප කියන කොටස. එතකොට නමුත් ඒක මට ඇති වෙන දැන් මට ඉර්ෂාවක් ඇති වෙනවා. මේ වෙලාවට තවත් කෝටි දහහකට ඒ ඉර්ෂාවක් ඇති වෙනවා. තවත් කෝටි දහහකට මට ද්වේෂය ඇති වෙනාට මම තේරුම් ගන්න ඉතරයි කියන්නේ. තවත් කෝටි දහහකටම ද්වේෂය ඇති වෙනවා. තවත් කෝටි දහහකටම කම්මැලිකම ඇති වෙනවා. තවත් කෝටි දහහකටම නාන්න හිතෙනවා. තවත් කෝටි දහහකටම කාර්ය කෙලවන්න හිතෙනවා. තවත් කෝටි දහහක්ම නාන කාමට යනවා. තවත් කෝටි දහහක්ම අයිස්ක්‍රීම් කනවා. ඒතොත් දැන් මගේ අයිස්ක්‍රීම් කෑම අර කෝටි අර 999.99 එකෙන්ම වෙනස් කියලා මං හිතාගෙන ඉන්නවා. සමාන දෙයක් කියන්නේ. පරමාර්ථ ධර්ම කීකට තියෙන එකම දෙයක්. අර ඒ ඇති වෙන පහ අල්ලාගෙන යෑම තමයි අවිජ්ජාවෙන් කෙරෙන්නේ. ඒකට අවිජ්ජා නිසා ඊට පස්සේ අර භව තණ්හ, කාම තණ්හ, භව තණ්හ ඇති කරගෙන අර ජන ක්‍රමයක් තියෙනවා. ඒක තමයි සිදුවෙමින් පවතින්නේ මේ පොදිය තුළ, මේ පැකට්ටිය තුළ, මේ මල්ල තුළ, සත්තු පොදිය තුළ. එතස ශාරීරිය පළමු කොටම දකින්න එක වැදගත් වෙනවා. ශාරීරිය තමයි අරගෙන යන්නේ. ශාරීරිය නිරෝගීව තියෙන්න ඕන, අගේට තියාගන්න ඕන සමාජීය සත්‍යයක් නිසා. සෝසත් බින් නිසා නොතේ ශාරීරිය තේරුම් ගත්තාම ලොකු පිම්මක් පැන්න වෙනවා. ශරීරෙන් ඔබට අඩියක් තියන්න පුළුවන් වෙනවා. මේ ශරීරයක් මේක අම්මා තාත්තා හදලා දුන්නේ. ඊට පස්සේ කෑම බීම වර්ගවලින් මේක ලොකු මහත් වුණා. විටමින් වර්ගවලින් ව්‍යායාම කර කර. ඊට පස්සේ මොලේ සංඛාර සහ සංඥාති කරගෙන ඒක දැනුමක් ඇති කරගත්තා. භෞතික දැනුමක්. ඒ අනුව මම ප්‍රඥාවක් කරනවා. ඊට පස්සේ සමාජයේ සංසිද්ධියේ ඕනම සත්‍යයකට තියෙන කාම කෝපාන සමාජයේ මම තා මුල්ලකට මම හේතු කරගත්තා. මම එක්තරක් කොල් මම මිස්සේ එක්තරක් කුරසකට මම හේතු කරගෙන ඉන්නේ නේ. පොඩි ලෑලි කුටියකට මම හේතු කරගෙන ඉන්නේ අහවලා කියලා. සිංහල, බෞද්ධ, ස්ත්‍රී, පුරුෂ, භික්ෂු, භික්ෂුණී, නුගත් නුගත් හරි කොහොම හරි කියලා මම එක් විශාල විශ්වයේ මල්ටි යුනිවර්ස් එකේ චූටි තැනකට පරමාංශයකට මං හිර කරගෙන ඉන්නේ මනසේ. ඒකට එතනම අවිජ්ජා තියෙන බව තේරෙනවා. අවිජ්ජා තියෙන බව තේරෙනවා. මේ මතමයි මා කියා ගන්න බුදු සරණ. අත්මානසින් සතේතුම ඇත්තටම තේරුම් ගත යුතු මූලිකම තැන එතන බව තේරෙනවා. ඉතින් ඒ ගැන තමයි හිතට ආවේ එකයි ඒ විදිහට කිව්වෙ තෙරුවන් සරණ. තෙරුවන් සරණ කියලා දෙනාට මේ සතේතුමනේ මේ මෙතන දැන් මේ බුදුරජාණන් වහන්සේ දැන් ආයු සංස්කරණ අත්හැරියයි කොම එතන සංස්කරණ අත්හැරියයි කොම දැන් සමහරවට එක විදිහකට හෙන්න තියෙනවා. දැන් රහත් වුණාම පටිච්ච සමුප්පාදය අවිද්‍යාව නැති හින්දා පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් ඊට පස්සේ වෙන්නේ නැහැ කියලා. ඒකෝට තව විදිහකට අහලා තියෙනවා අභිධර්මයේ සඳහන් වෙනවා කිය විදිහකට රහතන් වහන්සේගේ පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ කොහොමද කියලා විස්තරේ. එතකොට සාමයේ මේ සත්‍යදිත්තමනි දැන් ඇත්තට රහත් වුණාම දැන් මෙතන විදිහට මේ අතාරින්න ඒ කියන්නේ එතන යමක් පැවතීමක් මොකක් හරි දෙයක් එහෙම සිද්ධ වෙලා තියෙනවනේ. එතකොට එතන අවිද්‍යාවෙන් තොරව එතකොට සංස්කාර ක්‍රියාවලියක් ඒ යම් කිසි පටිච්ච සමුප්පාද ක්‍රියාවලියක් එතන සිද්ධ වෙනවද මේ සත්‍ය දිට්ඨමනේ කොහොමද ඒක මේ විස්තර කරගන්න පුළුවන්? සම්මා සම්බුද්ධ සරණයි. දැන් රහතන් වහන්සේ ගැන කියනකොට කියන අපිට තේරෙන වශයෙන් කිව්වොත් එහෙමම භව සංඛාරේ අත්තරියා කියලා කියන්නේ මේ ආයු සංඛාරේ අත්තරියා කියන්නේ බුදුහාරා මෙතෙන්ද කියන්නේ භව සංඛාර අවශ්‍යජී කියලා කියන්නේ මේ process of becoming කියන එක. ඒකයි අයින් කළ දෙම්මා කියලා. එතකොට රහතන් වහන්සේ ගැන කියනකොට එහෙම කෙනෙක් ඇත්තෙත් නැහැ කියලා කියන්නේ ඒකයි. රහත් වෙච්ච කෙනෙක් අන්තිම බැලුවාම නැහැ. අහවලා රහත් වුණා කියලා අපි කියන්නේ. එයා එහෙම කියන්නේ නැහැ. මොකද එයා ඒක හඳුනාගන්නේ නැහැ. ඐඩෙන්ටිෆයි කරන්න එයා ඒක මගෙන් සිද්ධ වුණා කියන එක එන්නේ නැහැ. අර පසුගිය සතිය අපි කිව්ව අර පත්තර කොලේක නැත්තම් කාඩ්බෝඩ් එකක නැත්තම් බෝඩ් එකක මං හිලක් හදනවා. හිලක් හදලා බලන්න මට. ඒ පත්තර කෑල්ලේ ඇති වෙච්ච සිදුර පත්තරේට සම්බන්ධ නැහැ. මම කියන පත්තරේ හිල කියලා. මං කියන්නේ পেපර් කියන එක පත්තරේ කියන්නේ නිවුස් পেපර් නේ මම ඒ බෝඩ් එකේ හිලයි කියන්නේ. වීදුරුවක කියමුකෝ. වීදුරුවක මං ඒ හදාගන්න සිදුර වීදුරුවට සම්බන්ධ නැහැ එතකොට. නමුත් මම කියන්නේ වීදුරුවේ හිල කියලා. ඒ වගේ ඒත්තු ශූන්‍ය භාවයක් හදාගන්න ඒ භාවන්නේ මේක තියෙනවා මේකද පේනවා එතකොට මේකේ මුකුත් මේ පවතින දෙයක් විතරයි තියෙන්නේ කියලා. එතකොට පවතින දේ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. අර ඒ නිසා තමයි පංචස්කන්ධා පරිඤ්ඤාතා තිට්ඨන්ති චින්න මූලක හැමතිස්සේ මේක මුල කපල දාලා තියෙන්නේ. මතු වෙන්නේ නැහැ නමුත් ඒවා තියෙනවා. බොහෝ විට කියන්නේ නිබ්බිසම් බතකෝ යතා කියලා හරියට වැඩක් කළා ඒ මම වැඩ කළා එතකොට ඒකට පඩිය එනවා ඩිරෙක්ට් ඩිපොසිට් එකක් යනවා එතකොට බැංකුවට මම හිතන ඕන මට මට කලින් කියලා තියෙනවා මෙයා මෙච්චර 39ක් හරි 78ක් හරි ඒක වැඩ කරන මෙච්චර කාලයක් වෙලාවක් සතිය ගන්න මෙහෙම මට සති දෙකකට සැරයක් මගේ වේතනේ එන්නේ බෑක ඩිරෙක්ට් ඩිපොසිට් එකක් යන මම ඒක වැඩ කරනකොට හරි එහෙම හිතී හිතා ඉන්නේ නෑ වගේ ඒක එන බව දන්නවා මරණයට එයා බලාපොරොත්තු වෙන්නෙත් නෑ මැරෙන්න ඕනේ කියලා ඉන්න ඕනේ කියලා හිතෙන්නෙත් නෑ නාබිනන්දාමි මරණං නාබිනන්දාමි ජීවිතං ජීවිතය අභිනන්දනය කරන්නේ නැහැ මැරෙනවා කියන එක අභිනන්දනය කරන්නේ නැහැ මේක සං එක්තරා වාස් කාල සීමාවක් අරගෙන ආවම එක්තරා කාල සීමාවක් පවත්වා ගන්නවා නෝ තථාගතවරයෙක් මෙතන වෙනස් ඒ නිසා උන්වහන්සේ කිව්වා තථාගතවරයෙකුට අවශ්‍ය නම් ওই ආරාධනාව කියන එක බොහොම වැදගත් ඇරයුමෙන් දැන් බුදුවරයෙකුට තුසිතේ අර ඉඳලා එන්න කියලා දෙවිවරු කියනවා කියන්නේ යාළුවෝ කියනවා දැන් යන්න ඔයා හිටිය ඇති අර මනුස්සයෝගේ අන්තෙන්ද පිරිනව ඉන්දුකාරන් වහන්සේ යන්න කියලා කියන්නේ එතකොට ඒ කරුණාව පහළ වෙනවා ඒක ඩිංගක් මේ මෙටෆිසික්ස් වගේ කියලා හිතන නිකම් මිතොලොජි කියලා නමුත් එහෙම දෙයක් සිද්ධ වෙනවා උතුමන් අර බුදුරජාණන් වහන්සේ කියන්නේ බොහොම ඩිංගයි වළඳන්නේ මම. නමුත් මට ආරාධනා කරාම ඉදායකයන් වෙමි මම සම්පූර්ණින් සමහරට විශාල ප්‍රමාණයකට දානි පිළිගන්නවා කියලා. ඒ අර අනුකම්පාවෙන් අරයට. උන්වහන්සේ සිවුරු ගොඩක් ඕනේ. නමුත් කවුරු හරි දුන්නොත් අරයා දෙන්නේ ඒ විදිහට ඒක පිළිගන්නයි විදිහට. ඒ වගේ දැන් මෙතෙන්දී කිව්වා ඉතිපාදති හතර මඩලා තියෙනවා අවශ්‍ය නම් ඉන්න පුළුවන් ආනන්දාන්තික ඒක ආනන්දාන්ත ඒක මිස් වුණා කොහොමද උන්වහන්සේ චෝදනා කරේ ඒකයි චෝදනා කියන වචනේ ද්වේෂ සහගත චෝදනාවන්නේ කොච්චර හඳ වහන්සේ උන්වහන්සේට ආරාධනා කරා නම් ඉන්නේ කියලා. උන්වහන්සේ කිය එක මගේ දුක්කටයක් කියලා මම බාර ගන්නවා. නමුත් ඒ වෙලාවට මට මාර්යා මගේ ස්ටවුල් කරලා තිබුණේ කියලා. දේපුත්ත මා. ඒකයි එතන වෙන්නේ නැත්තම් මේ පටිසම්පන්න එතන නිරෝධයේ තියෙන තුර අවිජ්ජා නිරෝධය සලායතන නිරෝධය ඒ ඔක්කොම එකට දිනුම වෙන සිද්ධ වෙන ක්‍රියාවලිය එකට ගියේ අර මනසේ සිදුරෙන් දකින්නවා කියන එකට පේනවා. විට්නස් කියන්නේ ඒකයි. එයා විට්නස් කෙනෙක් විතරයි කියලා. මගේ ගුරුතුමා කියනවා කොන දෙම් වහිනවා වැස්ස ඇවිල්ලා වැස්ස යනවා. මම තේමුන්නේ නැහැ මොකද මම මේ ගියේ ඇතුලේ. අන්න ඒ වගේ. එයා හුස්ම ගන්නවා, එයා කෑම කනවා, රස තේරෙනවා. නිදා ගන්නකොට වෙහෙස අඩු වෙනවා, මහන්සි නම් නිදා ගන්නවා, වතුර තිබහනම් වතුර බොනෝ. නමුත් ඒක ඒ අවශ්‍ය ජීවිතේ කරන දෙයක් විතරයි. ජීවිතේ දඬුවම් කරන්නේ මොකද ශරීරේ අගේ කරන්නේත් නැහැ, හෙලා දකින්නෙත් නැහැ. ඒ වගේ දැන් අපි හිතමු ඇත්තුන්ගේ දරුවෝ ඉන්නවා නම් ඒ දරුවන්ට අපි හිතමු සෙල්ලම් බඩු තියෙනවා නැත්නම් ලස්සන ඇඳුම් තියෙනවා. ඒ ඔයත්තු ඒ සෙල්ලම් බඩුවට අර ඒ දරුවා තරම් කැමති නැහැ. නමුත් ඒ සෙල්ලම් බඩු ටික අයින් කරලා තියෙන දරුවා වෙනුවෙන්. එයා මේකට කැමති. සමහර පීස්පීසේනේ හසේ මෞසේනේ හස පස්සේ බලා ගන්නත් මෙමරි හැටියට තියාගෙන ඉන්න පුළුවන්. නමුත් දැන් ඒ දරුවේ ඒ මොන හරි දෙයකට කැමති නම් ඒ බාබිට කැමති කියලා හිතන්නකෝ. එතකොට එතකොට එයා හොයාට දෙයක් නැතුන් තයාගේ ජීවිතේ සාකින මගේ දුව මේකට කැමති අනේකයින් කරන්න එපා කියලා කියනවා. එතකොට ඒක කරන්නේ අර දරුවා කෙනෙහි තියෙන ආදරේ. මට බාබි නැතිවෙන්න පුළුවන්, තාත්තට බාබි නැතිවෙන්න පුළුවන්, අම්මට බාබි නැතිවෙන්න පුළුවන්. මොකද අර දරුවාට තියෙන ආදරේ නිසා ඒක රැකලා දෙනවා. ඒ නිසා තමයි අර කරුණාවෙන් ඉන්න කියලා ආරාධනා කෙරේ නැහැ කියලා මහා රහතන් වහන්සේලා කිය ආනන්දාට ලෝකානුකම්පාය ලෝ අත්තා හිතා සුඛය දීමත් හිතන තව බොහෝ දෙයක් කියලා දෙන්න ඉඳ තිබුණා. පුත්‍රික දුක ගැනම තමයි කියන්නේ ටීවී. ඉතින් නමුත් හිතනන් හොඳයි. ඉතින් නමුත් ටික කරන්න දෙයක් නැහැ. ඉතින් ඉකේ කියලා අමුත්තකුත් එන්නේ මෙච්චර ධර්මය දන්නවයි කියලා අපි මොකද්ද කරගෙන තියෙන දැන් ඉතින්. ඒවත් බැලුවාම ඉතින් මහන්සිය හොඳම තීරණය තමයි ගත්තේ. සම්මා සම්බුදු සරණයි බොහොම පින් කල්‍යාණ මිත්‍රවාද. බොහොම පින් සත්‍යදතුමනි මේ සත්‍යදතුමනි මේ දැන් මෙතන මේ සූත්‍රයේ තථාගතයන් වහන්සේ මේ අඳුන්නන තථාගත කියන වචනේ මේ භාවිතාවල් තියෙන්නේ සත්‍යදතුමනි. දැන් සමහර තැන්වල තියෙනවනේ සත්ත කියලා යොදලා තියෙනවනේ. දැන් එතන සත්ත කියනකොට මේ සත්‍යෝ කියන එකයි සත්ත කියලා තථාගතයන් වහන්සේ හඳුන්වනකේදී වෙනසෙන්නේ අර සත්ත කියලා මා ප්‍රාණ තයන්නේ එන්නේ තථාගතයන් වහන්සේ කියන එකටද මේ දැන් සත්ත කියලා මේ සත්‍ය පුද්ගල කියන අර්ථයෙන් නිකන් තයන්න දෙන්නේ මේ සත්‍යතුමනි? සත්තෝ සංසාර මාපාදි මේ සත්‍යා කියන සසරට බැසගත් එක්කෙනා තමයි සත්‍යා කියන මේ එනර්ජි පහක් ඇවිල්ලා කොහෙන් හරි මතුවෙලා ඒකට මුලට යන්න එපා කියලා බුදුහාම කියන්නේ ඒකයි. ඒකට වෙන වෙන දර්ශන දි කරගන්න හින්දා සත්‍ය කියන කෙනකොට සත්තා කියලා එතන කියන්නේ ඒක ඒක මඟ පෙන්වන්න ගයිඩ් කියන එක එතන මාප්‍රන්තහනාව නිකන් සත්‍ය කියලා අවුත් දම් බෝධිසත්ත්‍ය කියලා කියනකොට බෝධියට ඇලුණු කියන එක. ආසක්ත කියලා කියන්නේ ඒක. අපි කියන්නේ ආසක්ත වෙලා කියලා අන්නේ වයිද. සත්ත්‍ය කියලා කියන්නේ සත්තා කියලා කිව්වොත් එහෙම මඟ පෙන්වන්න ගයිඩ්. නිකන් සත්ත්‍ය කියලා ඒ සත්තු කියන ඒ වචනේ තමයි සත්තු එතකොට. මා ප්‍රණතන සත්තු. සත්තු සත්තු සත්තු නොවෙන්නේ ශාස්ත්‍රු මහන්සේ කියන එකට. අනිත්‍ය කියන්නේ සත්තු සත්තා. සත්තු කියන්නේ සත්වයා, සත්තා කියන්නේ සත්‍යයෝ කියන එක. ආයුධයට සත්‍ය කියලා කියනවා. ආයුධයට සත්‍ය කියලා එනවා. කඩුවට වගේ දෙයකට ආයුධයකට. සත්ව සංසාර මාපාදී කියන්නේ මේ සසරට බැහැගත්තු සත්වයා කියන්නේ ඒ සක්කාය දිට්ඨි කියලා වෙත් මේ සක්කාය ඒ සත්වයාට පවතින දෙයක් තියෙනවා. ඒක තමයි සකාය කියන්නේ සක්කාය කියලා. සත් කියලා කියන්නේ මේ ඇත්තෙම එක්සිස්ටන්ස් එකට පවතිනවා කියන්නේ. මං හිතනවා ඔබතුමා මේ පැත්තේ වෙන්නද කියලා බුදු සරණයි. තව අනිත් ඇත්තත් කතා කරන්න. ඔව් සතිදෝනේ මේ බොම්පින් මේ ඒක තේරුණා බොම්පින් මේ එකයි මේ තව පොඩි දෙයක් පැහැදිලි කරන්න මම ඒක පසු අහන්න ඉස්සරහට අවස්ථාව ගත්තට පස්සේ නෑ කමන්නේ මේ කතා කරන්න තව මම ජනිත අනිත්‍යත්වයෙන් කියන්නේ කියලා කිව්වේ අද සතිදෝනේ මේ මේ මේ අද සූත්‍රය මේ අතර සතරගන් වහන්සේගේ පරිනිබ්බාණ කියන සඳහන් වෙන ඉඳ මේ මේක මේ තව සූත්‍රයක් සම්බන්ධව අහන්න හිතුණා. හැබැයි මේක සමාජයට සාකච්ඡා කරලා තියෙන නම් ඔබතුමයි මේ මෙතෙන්දී සම්බන්ධ වෙලාව ගත්ත නොගත්තට කමන්නේ. මේ මේ මේ සුත්ත නිපාතේ තියෙන අර නිබ්බාණ ධාතුමය සූත්‍රය කියන එක ගැන මම මේ අහන්න හදන්නේ. ඒක තියෙන්නේ නිබ්බාන ධාතුමය සූත්‍රය සුත්ත නිපාතයේ ජාගරිය වර්ගය හරි වගේ තැනක තියෙන්නේ. එතන මේ මේ විස්තර වෙනවා මේ සෞපාදිශේෂ නිබ්බාන ධාතුවයි අනුපාදිශේෂ නිබ්බාන ධාතුවයි දෙකේ වෙනස කියනවා. එතන සත්‍යදුමන ඔබතුමාට මතකනම් හරි මේලායි සාකච්ඡා කරන්න පුළුවන්. මේ දෙකේ වෙනසේදී මේ දෙවණියට කියන අනුපාදිශේෂ නිර්වාණ ධාතුව කියන එකේදී එතන අදහස් වෙන දේ හරියටම පැහැදිලිව තේරුම් ගන්න අමාරුයි මේ මට. මේ වෙලාව සුදුසු දෙය ගැන කතා කරන්න තෙමන් සර් නා. ඔව් අපි මේට කලින් ඔය දැන් අපි අහලා තියෙන එකට වඩා වෙනස් ඒක කියන එක ගැන අපි කතා කරා. මොකද දැන් අපි අනුසෝපදිශේෂ පරිනිර්වාණ අනුපදිශේෂ පරිනිබ්බාන කියලා කියනකොට අපි පරිනිර්වාණය පිළිනම් පෑම කියන්නේ මරණය කියන එක. ෆයිනල් ඩෙත් කියන එක අවසාන මරණය කියන එක තමයි අපි කියන්නේ ඉගෙනගෙන තින්නේ අහලා තියෙන්නේ. නමුත් ඔය අපි ඔය අනුපාදිශේෂ සෝපාදිශේෂ දෙක ඉගෙන ගන්නකොට අපි කතා කරා ඊට වඩා ඒකේ වෙනස් විදිහට කියලා තියෙන්නේ කියලා. රහතන් වහන්සේ තුල ඒ අනුපාදිශේෂ පරිනිර්වාණය කියන එක කොහොමද තියෙන්නේ කියලා. මොකද්ද සූත්‍රේ නම කිව්වේ? සිද්දුවේ මම මේක මේ බැලුවේ මේ pitaka.lk කියන එකේ. ඒකේ තියෙන නිබ්බාන ධාතුමය නිබ්බාන ධාතුමය සූත්‍ර නිබ්බාන ධාතු සුත්තං කියලා තියෙන්නේ. ඒ ඒ කියන්නේ කුද්දකනිකායද? එහෙමයි. ඒක කොහොමද කියලා තියෙන්නේ? මම සූත්‍රය හොයාගන්න කල මම දන්නේ කොහොමද කියලා තියෙන්නේ. ඔව් ඒක තමයි මට පුළුවන් විදිහට පාලි කොටස කියන ද්වේමේ භික්කවේ නිබ්බාන ධාතුයෝ කතමේ ද්වේ. සෞපාදි ශේෂාච නිබ්බාන ධාතු අනුපාදි ශේෂච නිබ්බාන ධාතු. කතමේ කතමාච භික්කවේ සෞපාදි ශේෂ නිබ්බාන ධාතු. ඉද භික්කවේ භික්ඛු අරහං හෝති කීනාසවෝ උසිතවා කතකරණින්යෝ ඕහිත භාරෝ අනුපත් අනුපත්ත සදත්තෝ පරිකීන භව සංයෝජනෝ සම්ම දඤ්ඤ විමුක්තෝ තස්ස තිත්ත තිත්තන්තේව පංචේන්ද්‍රියානි යේසං අවිග්ඝා සත්තා මනාපාමනාපං පච්චනු භෝති සුඛ දුක්ඛං පටිසංවේදේති තස්ස යෝ රාගහක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ අයං උච්චති භික්ඛවේ සෞපාදිශේෂ නිබ්බාන ධාතු. ඊළඟ එක කියනවා කතමාච භික්කවේ අනුපාදි ශේෂා නිබ්බාන ධාතු. ඉද භික්කවේ භික්ඛු අරහං හෝති කීනාසවෝ උසිතවා කතකරණින්යෝ ඕහිත බාරෝ අනුපත්ත සදත්තෝ පරික්කීන භව සංයෝජනෝ සම්ම දඤ්ඤ විමුක්තෝ තස්ස ඉදේව භික්කවේ සබ්බ වේදිතානි අනපි නන්දිතානි දීති භවිස්සanti අයං උච්චති භික්ඛවේ අනුපාදි ශේෂා නිබ්බාන ධාතු. ඔව් ඒක තමයි අපි ඉගෙන ගත්තේ. ඒ අපි ඉගෙනගෙන තියෙන ශරීරයේ අවසානයේ නෙවෙයි සෝපාදිශේෂ මේ අනුපාදිශේෂ පරිණිපානයි. අර ශරීරයේ පවත්තගෙන යනවා ඒ තියෙන දෙයක් කිසිම දෙයක් අභිනන්දනය කරන්නේ නැහැ කියලා. මට තාම මේ සූත්‍රයේ තියෙන තැන හරියට කිව්වෙ නැති හින්දා මම ඒක කියන්න බෑ. මම මෙතන ඒ සූත්‍රයේ තියෙනගේ ලින්ක් එක දාන්න මම මේ බලන එකේ මේ සත්‍යදමයි. එතකොට මේ සුත්තනිපාතේදී දිනවා කිව්වේ. ඔව් සුත්තනිපාතේ. මොන වර්ගෙද? මහා වර්ගෙද? මේක තියෙන්නේ ජාගරිය මේ පිටකරොට්ටු එකේ සමේ තියෙන පොඩ්ඩක් වෙනස් විදිහට. ඒකේ සිංහල පැත්තේ තියෙන ජාගරිය වර්ගය කියලා අනිත් පැත්තේ පාලි පැත්තේ දාලා තියෙනවා ဒုတိය වග්ගෝ කියලා. මන් දන්නේ කොහොමද කියලා සූත්‍රයක් හොයාගන්න. සූත්‍රේ නම මොකද්ද කියලා කියන්නේ? ඒක කියලා තියෙන්නේ නිබ්බාන ධාතු සුත්තම් කියලා. ආ. පත්තු දුමම ලින්ක් එක නම් දැම්මා ඒක. අපි ඒක වෙන දවසක කතා කරමු. මොකද අපි කදාසක් ඒක කතා කළා මේ ඒකේ හම්බෙලා තියෙන විදිහේ වෙනස ගැන. අපි දැනට ඉගෙනගෙන තියෙන විදියයි තථාගතයන් වහන්සේ දේශනා කරන විදියයි අතර වෙනස සාකච්ඡා කළා. ඒකේ සූත්‍ර ධර්මානුරූපවම කතා කරන්න නම් අපි ඒකට අනුරූපවම යන්නට ඕන. කොහොම හරි දැනට තියෙන පරිනිර්වාණ අවස්ථාවේදී සිදුවෙන දේ නෙවෙයි අනුපාත විශේෂ පරිනිර්වාණ කියන්නේ. ඒ රහතන් වහන්සේලා සම්පූර්ණ ශූන්‍යතාවෙන් ඉන්න ශරීරයෙන් අපේක්ෂා නැ විඳන පාවිච්චි කරන චරයි සංඥා පාවිච්චි කරන සංඛාර තියෙන විඥානත්වයේ දකින්න ඒක කොහොම හරි ඒකත් කිසිම සම්බන්ධයක් නැහැ. එයා ඒකට කිසිම විදියකින් සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නාන කොට නාන අවශ්‍ය නිසා ඒ විදියට අපි බින්දස කතා කරමු. මේ අපි දලුවත් මහත්මයා ඒ සූත්‍රය තියෙන තැන හොයලා ඒ විදියටම දායි. මේ මම හිතේ එහෙම හොඳයි කියලා අපි කියන කක්ක සම්මාසම් දර්වන් සර්ණයි සත්‍යජීතුමා සමාවෙන්න ඔබතුමාට ප්‍රශ්න ගොඩක් ඇහුවා. දැන් අර අසංග මහත්තයා මුලින්ම අහපු ප්‍රශ්නේ දැන් රහතන් වහන්සේ ගැන කතා කරනකොට පටිච්ච සමුප්පාදයේ ඊළඟට උපාදානස්කන්ධ ඒ ආකාරයට යම් යම් දේවල් ගැන හිතනකොට සත්‍යජීතුමා දැන් රහතන් වහන්සේටත් චක්කුවට අරමුණක් රූපයක් ගැටුණහම ඒකේ ඒ චිත්ත වීතිය එහෙමම යනවා නේද? පොට්ටපන සිත්ෙන් ගිහිල්ලා ඒ ආකාරයට යනවා. දැන් එහි මට්ටමින් නවත්තන්න බැහැනේ විඥාන චක්කු විඥාන සිත් පහල වෙලා නවතින්නේ අර විදිහටම යනවා. නමුත් උන්වහන්සේලා ඒ ඊට පස්සේ අර ජවන් සිත්වලදී කුසල කුසල් කරන්නේ නැතුව ඒකට ක්‍රියාසිත් පහල වෙනවා. එහෙම අර සමාධි ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේ තියෙන සංකතයෝලාරිකයි පටිච්ච සමුප්පන්නයි කියලා ඒ ආකාරයට එනවා මිසක් ඒ එතකොට උන්වහන්සේලාට අර ස්කන්ධ පහ ඇති වෙනව නේද අරමුණක් ගැටුනහම කියලා මේ මගේ තර්කයක් මේ අහපු මේ දේශනාස්යෙන් සත්‍යදිතුමා මොකද අපි මේ කතා කරා මේ ගැන. එතකොට ඒ ආකාරයට හිතුණා උන්වහන්සේ කිසිම අරමුණක් සත්පුද්ගලාත්ම වශයෙන් අජ්ජත් වශයෙන් හෝ බාහිර වශයෙන් හෝ ගන්නෙ නැහැ. නමුත් ඒ යම් යම් කොටස් නාම රූප විඥාන පස්ස වේදනා ඒවා උන්වහන්සේලාට ඇති වෙනව නේද කියන අදහසක් ආව. දැන් අර චූල ශුන්‍යත්ව සූත්‍රෙත් කියනවා අන්තිමට කාය දරත ඉතුරු වෙනවා කියලා. අනිත් ඔක්කොම දරත ඉවර වුණාම රහතන් වහන්සේලා. එතකොට ඒ ආකාරයට අවබෝධ කරගන්නවා මිස රහතන් වහන්සේ සේත මේවා නෑ රහතන් වහන්සේ කියලා මේවා පනවන්න බෑ ඒ ආකාරයට කියන එක හරියද දන්නේ. නමුත් අර විදිහට හිතන එක නිවැරදිද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සත්‍යදිතුමා. මොකද දැන් යම් යම් අවස්ථාවල දැන් මේ අග්‍රශ්‍රාවකින් වහන්සේ පිරිනිවන් පාන්න ඉත් වෙලා මෞතුමියගේ මාලිගාවට ගිහිල්ලා එතුමිය පහදලා ඒ වගේ කරලා. එතකොට ඒ කියන්නේ සංස්කාර වශයෙන් යම් යම් දේවල් ඇති වෙනවා අනිත්‍ය කියලා අනුකම්පාවෙන් හරි. එහෙම තත්ත්වයක් නේද තියෙන්නේ කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං ඉතාම කෙටියෙන්. තෙරුවන් සරණයි. නයි සම්බුද්ධ සරණයි. දැන් මම එක වෙන පැත්තකට ගියොත් එහෙම දැන් අපි දර්ශන ඉතිහාසයක් දර්ශනයක් කියලා තියෙනවා ලෝකේ විද්‍යාව සහ දර්ශනය කියලා දෙයක් තියෙනවා. ඔය ප්ලේටෝ ලගින් ඇරිස්ටෝටල් ලගින් පටන් අරන් ඒකේ ඉතින් දැන්ට ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකාවේ තිවිතියේ ඒත්තු ඉඳලා තියෙනවා මේ එක එක විදිහට මේ දර්ශනය හොයලා ඒ කතා කරන භෞතිකත්වෙනි මනසේ තියෙන විදිය. ඒ දර්ශන ඉතිහාසයේ බලාගෙන ගියාම මේ පරම සත්‍යය කියන්නේ අල්ටිමේට් ට්‍රුත් කියලා කියන්නේ අවසාන සත්‍යය ගැන මේ අහවල් දේ අවසාන සත්‍යය කියලා කියන්ට ගිය ඇත්තු හැම තිස්සේම අර බුදුහාමුදුරෝ දේශනා කරපු විදිහට එකෝ සාස්ත්‍වතවාදයකට යනවා නැත්නම් ඒකච්ච සාස්ත්‍වතවාදයකට විදිහට උච්ඡේදවාදයකට මුකට හරි යනවා. ඔය කොහොමද ගියේ එකයි. එක්ක මං අහවලා කියන්නේ දැන් දන්නවා අපි කවුද උච්ඡේදවාදයට ගියත් හැබැයි ඒකට දාර්ශනික අපිට අයින් කරන්න බෑ ඒක. ඒත්නම් කතා ඉතරම්ම තාර්කිකයි. දැන් භෞතික දාර්ශනිකයෙක් ඉන්න මේ වගේ මානසික වශයෙන් ඒක තෝරලා බේරලා ගන්න නැත්තු ඉන්නවා. ඒ ඇත්තන්ගේ පසුබිමානෝ එක හදා ගන්න නැත්තු තියෙනවා. ඒ ඇත්ත පසු ඒක අපිට ඇහෙන්නේ නැතුව ගියා සත්‍යීතුමා. දැන් ඇහෙනවද? එහෙමයි. එතකොට ඒ ඉපදිච්ච පරිසරයේ අනු මොලේ වැඩ කරනවා. අපිට මේ මනෝ කියලා එකක් හැදිලා තියෙන්නේ. මනස කියන එක මනින්ද්‍රිය ඊට පස්සේ මනෝ ධාතු තියෙන නමුත් ඕක පස්සේ මගේ මනෝ කියලා එකක් හැදෙනවා මට. ඒ මගේ මනෝ හැදෙන්නෙම මම මේකට දාන සංඥානු. එතකොට මේ යමක් පරමාර්ථ සත්‍ය වශයෙන් යමක් තියෙනවා කියලා කියන්න ගියේ ඇත්ත කොතෙන්ද හිර වෙනවා. බුදුරජාණන් වහන්සේ නිසා තම අර අභ්‍යාකතයට ගිහිල්ලා තියෙන එක මම ඒක කියන කීමෙන් වැඩක් නැහැ නිරෝධයට හේතුනේ වෙන්නේ නැහැ කියලා. හැම තිස්සෙම බුදුහාමුදුර කියන්නේ ඔයා රූපේ මම කියලා ගන්නවා නම් ඒ රූපත් ඒ රූප කියලා කියනකොට මතකද ඉමේජ් එකක් මට තියෙන ඉමේජ් එක හැදිලා තියෙන්නේ ඒ ප්‍රතිරූපේ මේ ශරීරයේ හින්දානේ. ශරීරය ගැන මට ශරීරේ මට දැනෙනවා. ශරීරය ගැන මට තියෙනවා ඉමේජ් එකක් ප්‍රතිරූපයක්. ඕකෙනි මම දැන් මං අරන් යන්නේ. ඉතින් මේක අපි දැන් ඉගෙනගෙන තියෙන එක ක්‍රම විදිහට. මොන විදිහට රූප ඒ මේ 28 රූප එකේ ජීවිතින් රූප නාම ජීවිතින් රූප ජීවිතින් මං ඒවට යන්නේ නැහැ. දැන් මෙතන ඊට වඩා අපි ඇතුළට ගිහිල්ලා සිදුවන දේ ඉවල්ලා බලමු. බුදුහාමුදුරු හැමතිස්සෙම කියන්ට හැදුවේ ඒ ගන්න රූපය මම කියලා ගන්න බෑ. ඒ ගැන අපට කිසිම පරිපාලනයක් කරන්න බෑ. වින්දනත් එහෙමයි. දැනෙන දුක්ඛ සුඛ අදුක්කමස්ක බින්දන ගැන මට කිසිම අයිතිවාසිකමක් කියන්න බෑ. ඒ කියන්න හදන්නෙම තණ්හාව නිසා. ඊට පස්සේ සංඥා මට සම්බුතම් මතක් වෙනවා, බුදු පිළිම් මතක් වෙනවෙන්න පුළුවන්, සීමා බෝධිය මතක් වෙනවෙන්න පුළුවන්, ජම්බු ගහක් මතක් වෙනවෙන්න පුළුවන්, අග්ගලයක් මතක් වෙනවෙන්න පුළුවන්, නිබ්බානෙ මතක් වෙනවෙන්න පුළුවන්, සාරිපුත්යන් වහන්සේ මතක් වෙන වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙන තව කෙනෙක් මතක් වෙන පුළුවන්. ඒ මතකයේ මතකයක් පමණයි. ඒ මතකයට අයිතිවාසිකමක් කියන්ට මට බෑ. මොකද ඒක මම මතකයට අයිතිවාසිකමක් කියන්න පුළුවන් නම් එකම මතකයේ මට හුඟක් වෙලා ඉන්න ඕන. මොකද සමහර මතක මට සිද්ධ වෙන මතක තියෙනවා. ඒ කියන්නේ සංඛාරය කියලා. ඒක කරන්න බෑ මට. ඊට පස්සේ සංඛාරත් එහෙමයි. මට මේ සංඛාරය, මට ද්වේෂ සංඛාරය නැතුව ඉන්න පුළුවන් නම්, මට කාම සංඛාරය විතරක් තියාගන්න පුළුවන් නම්, මට කම්මැලි සංඛාරය නැතුව ඉන්න පුළුවන්. එහෙම කියලා මට හිතන්න බෑ. අර වොත්තපන කියලා එක ආවේ එතනින් පස්සේ මං කොහොමද ඒක කරන්නේ මගේ මෝඩකම අනුව තමයි කරලා වෙ යන්න හදන්නේ. එතකොට ඊට පස්සේ විඥානත්වේ මම මේකද විඥානත්වේ කියලා කියන්නේ විඥානය කියලා කිව්වොත් එහෙම සාතිත වෙච්ච දැඩේ වෙනවා අපට. ওই විඥානේ තමයි අවසාන වශයෙන් අපි හේතු දෙන්න තැන. මම කියලා කෙනාත් මේ විශ්වයේ දක්කන්ට මම වෙනම යුනිට් එකක් හැටියට ඉන්නවනේ කොහොම හරි. මගේ වකුගඩුවයි මේ වෙලාවෙත් Amazon වල ඉන්න කාගේ හරි වකුගඩුව අතර වෙනසක් නැහැ. ආකෘතිමය වශයෙන්වත් වෙන මේ මනුෂ්‍යත්ව වශයෙන් සමානයි. නමුත් මම එක උදාහරණයක් ගත්තා. එතකොට ඒ නිසා මේක යුනික් නෑ මගේ පැවැත්ම. නමුත් මේ පැවැත්ම යුනික් කරන්න මම මේකට එකතු කරගත්ත ඇගීම් තියෙනවා. බුදුහාම කියන්නේ ඇගීම් දීම මගේ අවිද්‍යාව මතින් වෙන්නේ නිසා ඒකට අයිතිවාසිකමක් කියන්න බෑ. සවිඥානිකත්වයට. ඒ නිසා ඔය ශූන්‍යතාව කියන එකට යන එක හැබැයි ඒන මගේ වන්දනීය ගුරුතුමෙක් කියනවා ඒ නැතිනස්සක සම්තින් එකක් කරගන්න එපා. අවසාන වශයෙන් මට පැවැත්වෙන බවකට ඉඟියක් තියෙනවනේ මොකද්ද මේ පවතිනවා කියලා. ඒ ඉඟිය ආරෝපණය කරන්නේ නැත්තම් රූපත්වයකට මම මේ වචන කියන රූප වේදනා සංඥා සංකාර විඥාන වලට තේරෙන බසින් නැත්තම් මේක ආගමක් කරගෙන සංස්කෘතියක් කරගෙන මං බුදු පිළිමයක් කරා චෛත්‍යයක් කරා භෝගයක් කරා දුරස්සී දෙන තැනකට යන්න හදන නිසා. එහෙම නෙවෙයි මේ සැමන් මාළු ටින් එකක් වගේ තියෙන මේක ඇතුළට යන්න ඕන. මේක ඇතුළෙම ඉබල්ලා බලන්න ඕන. මේක ඇතුළෙම දිව ගාලා බලන්න. එසම මේ රූපත්‍ය මේ වින්දන මේ මතක මතකයේ සංඥා කියන ඒවට ඊට පස්සේ සංඛාර අපි දන්න මොනවද සංඛාර කියන්නේ කියලා සංකතයේ ඔක්කොම සංකතයේ මෙතන සංඛාරකෙ සිතිවිලි වර්ග එක જાති අර වොත්තපන anu එන જાති තියෙනවා සම්පර්ජන සම්තියන වොත්තපන anu ඊට පස්සේ මං ජව නැති කරගන්නේ ওই සංඛාරත් එක ගිහිල්ලා තමයි. එතකොට ඒ එකකටවත් මට උරුමයක් කියන්න බැරි නිසා ඒව ඇති වෙලා නැති වෙන જાටි මේක නාම රූප සංතතියක් කියලා අවසානයේ නාම රූප බොහොම වැදගත්. ඔය නාම රූප අර ගෞරවනීය භික්ෂුව කියන්නේ හැමතිස්සෙම මේක දියසුලියක් කියලා. වගේ දියසුලි තමයි මේ කරකෙන්නේ. අහවලා කියලා නෙවෙයි. ඒ නිසා මේ ශූන්‍යතාවේට නොකිසිවක් කියන එකට යන්නේ වාසියක් තියෙනවා. ඒක නේති නේති කියන දර්ශන යනනේ ඒකත් මෙහෙම නෙවෙයි මේකත් මෙහෙම නෙවෙයි කියලා අර මේ අමරාවික්කේ වාදින වේතර කියන්නේ. මේ ගන්න ශරීරයට මොකද්ද මට කියන්න පුළුවන් අයිති වාසිකම් කියලා හිතන්නේ. හිතනවාටත් වඩා දැකීම අමං අර යලි අර කොලේ ඇත් කරගත්ත සිදුර වගේ එකක් ඇති වෙනවා නම් හොඳයි තේරෙන්නේ. ඒ සිදුරෙන් තමයි දකින්නේ. ඒ විපස්සනා සිදුර හැබැයි මට අයිති දෙයක් නෙවෙයි. මේ මම කියන එක්කෙනා තුලින්ම තමයි ආවේ සංඥා සංකාර විඥාන පඤ්ඤාම තමයි. නමුත් ඒ ඒකටවත් ඇලින්න අර දැන් ඔය කිවි ඒ ඒවා ගණන් ගන්නෙ නෑ. ඒවත් එක්ක සම්බන්ධ වෙන්නේ. අර සබ්බ වේදීතා අනමි නන්දිතානි කියලා කියන්නේ. ඒ වේදීතයන් අගේ කරන්න. ඔය දැන් කිවි ඒ රහතන් වහන්සේට සබ්බ වේදීතානි අනමි නන්දිතානි. අභිනන්දනය කියන අගය කරනවා කියන එක. අගය කළ කතා කරනවා. අභිනන්දති අභිවාදිත අජ්ජෝසාතිත්ත කියලා කියේ. මේ අප කරන දෙයක් නෙ මේක. පොතේ නෙවෙයි මේක කරෙන්නේ. බුදුහා පොඩි රහසක් මේක කියවි අපට කොඳුරලා. විශ්වයේ තියෙන රහසක්. ඒක තමම් පච්චත්ත වේතබ්බ කිවි ඒකයි. ඒක බුදුහාන්ට පොවන්න බෑ අපට. කියලා කියලා දුන්නද මේක දකින්නේ කියලා. ඒ නිසා ඔය ශුන්‍යතාවත් එක්ක අනේකේ වාසිය තියෙනවා. නොකිසිවක් කියන එක. අර ඔය ථේරවාදී ක්‍රමයට කියන්නේ ඔය බුද්ධකෝසහනරු කම්මස්සකාරකෝ නැත්ටි කියලා අන්නේ වගේ කිරීමක් තියන කරන්නෙක් නෑ. ඔය නාගාර්ජුන කියලා මේ පොම විශිෂ්ට ගණයේ මොලයක් තිබුණා. බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් උතුම් උතුම් සිල්වත් ගුණවත් සමාධි සම්පන්න. ඒ නාගාර්ජුන පාදයන් වහන්සේ හැමතිස්සෙම කිව්වේ මේ යෑමක් තියනවා යන්නේක් නැහැ. චලනයක් තියනවා චලනය සිදු කරන්නේක් නැහැ. සිතීමක් තියනවා සිතන්නේක් නැහැ. ක්‍රියාවලියක් තියෙනවා. ඒක තමයි හේතුම් පටිච්ච සම්භූතං කියන්නේ. අනේ ඒකයි කියන්නේ පටිසම්පන්න කියලා කියන්නේ. හේතු නිසා හටගත්ත දෙයක් තියෙනවා. ඒක වේදිතයක්. එතකොට ශාරීරික තී නිසා දැන් ශාරීරියේ දැන් යාර ඔය කල්යාණ මිත්‍ර අපිට මස්සේපත් කලේ ඒ සූත්‍රේ තියෙන හැටි අපි වෙන දවස කතා කරමු නිබ්බාන ධාතු සූත්‍රේ. ඒ ශාරීරියට මහන්සි දැනෙනවා. අවුතෙන්ත සෙල්සියස් 40ක් වගේ වෙනකොට ඒකට දාඩි දානවා. ඒකත් මහ ඒ ඉන්න තැනේ හැටියට හියුමිඩිටි තියෙන පැත්තේ ඉන්නවා නම් මේ කොළඹ ඉන්නවා නම් වෙනස් මේ පැත්තේ වගේ හියුමිඩිටි නැති නිසා වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ. ඒ ඇති නැති අනුව ඒ ශාරීරියේ දාඩි දානවා. එතකොට ඒ ශාරීරියේ නාවන්ඩෝ ඒ ශාරීරියේ දාඩිය ගඳයි. ඒ ශාරීරියට බලන්න පුළුවන්. පේනවා. ඒ ශරීරය හපන්න පුළුවන්. ඒ ශරීරය දත් වැටෙනවා. අතේ සිදුවීම් ක්‍රියාවලියක් හැටියට පමණක් දකිනවා. ඔය ඒ ක්‍රියාවලියක් පමණක් සිදුවෙනවා කියන එක දැකීම ඒක බොහොම උතුම් ඒක හොඳම දෙයක්. ඒක තමයි විශ්ව ධර්මතාවය. ඒක තේරුම් ගත්ත ගමන්ම අනුගත වෙලා ඉන්නේ කරුණා මෛත්‍රියයි. ඒක හොඳේ ඒක. ඒක තේරුම් ගත්තාම ඒත්තු ලයිට් එකක් වගේ වෙනවා. ඒ ලයිට් එකෙන් අහවලාට එළිය ලැබෙන්න ඕන අහවලාට එළිය දෙන්නේ නැහැ කියලා ලයිට් එක හිතෙන්න. ලයිට් එක එළියද? ඒකට සමම් පිච්ච මලක් වගේ වෙනවා. සමම් පිච්ච මල තියෙන්නේ කරන්නේ අහවලාට සුවඳ දෙනවා අහවලාට සුවඳ නැහැ කියලා. කරුණා මෛත්‍රිය තියෙනවා. එකටි ගහක් වගේ වෙනවා හේවන දෙන්න. කාටත් හේවනයි. හරයට දෙන්න අකමැති කෙනාට හේවන නැහැ. කැමති අයට විතර හේවන කියලා ඉන්නේ නැහැ ගහට ඒ වගේ. එකයි කරුණා මෛත්‍රිය තියෙන හැබැයි ලොකු කෘතඥතාවයක් එනවා. කෘතඥතාවය ඇති වෙනවා නම් ඒ තම ආරි මාර්ගයේ තියෙන මුල්ම ගති ලක්ෂණය වෙන්නේ. කෘතඥතාවයක් ඇති වෙන මම පොදේ යන්නට මුළු විශ්වයම උදව් වෙලා තියෙනවා කියලා තේරෙනවා. ඉර හඳ තාරකා හුලං වායුව කෑම බීම හැම එකක් උදව් වෙලා තියෙනවා කියලා හිතෙනවා. ඒක අපිට තේරුම් ගන්න පුළුවන්. අනේ බුදු සරණයි මම කතා කළා වැඩි අපටත් බණ කියන්න ඇත්ත කියලා බුදු සරණ. තේරුවන් තරණ සත්‍ය දිච්චමනේ අර ඒ සූත්‍රය තියෙන්නේ මම සඳහන් කරක තියෙන ඉති උත්තක පාළියේ දුක නිපාතය දුක නිපාතේ තියෙන 7 වෙනි සූත්‍රය ඉති උත්තක පාළියේ. ඒතකොට මම සත්‍ය දිච්චමනේ ඒක සම්බන්ධ කරගන්න වෙනාට සමාන දලවත් මහත්තයා නැතුනම් මම මේ යෝජනා ඉදිරියේ ඉදිරිපත් කරනවා. මේ දලවත් මහත්තයා අහගෙන ඇති මේ ඒකත් එක්ක පරිවිමංසන සූත්‍රයත් පරිවිමංසන සූත්‍රයේ මේ අභිසමය සංයුක්තේ දුක් වර්ගයේ තියෙන ඒකත් පුළුවන් නම් සම්බන්ධ කරගෙන කතා කරමු. එතකොට මේ දෙකේ යම් කොටස් සමානව තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙයි කියලා හිතනවා. තේරුම් ගන්න. ඒ ඊළඟ සූත්‍රයේ තියෙන මොන මොකේද කියලා කිව්වේ? මොන සූත්‍රද? පරිවිමංසන සූත්‍රය නම් තියෙන්නේ සත්‍යයුත්තුමනේ මේ සංයුක්ත නිකායේ නිදාන වර්ගයේ අභිසමය සංයුක්තයේ තියෙන්නේ මේ දුක්ඛ වර්ගයේ පරිවිමංසන සූත්‍රය. හොඳයි. අනිත්‍යක සංගම හස්තය ඒක මේ ඉතිවිතක පාළි දෙවෙනි කොටසේ. ඔව්. ඒකේ 7 වෙනි සූත්‍රය. හොඳයි. එහෙනම් අද අපි මේ විදිහට ලබන සති දේ සූත්‍ර දේශනාව දෙක සාකච්ඡාට සති තාවට ගනි. අපි එහෙනම් අද වෙන ප්‍රශ්න නැහැ. මම කල්‍යාණ මිත්‍රන්ට නතර කරන්න පුළුවන් තියෙනවා. මේ මම සත්‍ය තුමාට මේ වගේ නතර කරන්න නම් මේ වෙන ප්‍රශ්න නැහැ නේද කියන එකයි මම හිතන්නේ. ඔය අපි එන කවුරු සත්‍ය තුමාට උමුමු සත්‍ය තුමානි අපි එන සත්‍යවල දෙස්ත්‍රාන් නිමා කරමු තිරුවන් සරණයි. බුද්ධ සරණයි. ගැඹුරු කියලා හිතන්න එපා. අපිට මේවත් තේරුම් ගන්න පුළුවන්. Taman අව탁සීරු කරන්න පොකුයි මේ වෙලාවකවත් කාගේවත් සහතික අවශ්‍ය නැහැ. මේ ඇගීම අවශ්‍ය වෙන්නේ නැහැ. අපි කවුරුත් මේ ගමන් මාර්ගයට අවතීර්ණ වෙලා සත්‍ය අවබෝධ සඳහා උන් ඇතුළට පිවිසෙම අප තුළම. ඒ සඳහා ඉන්ද්‍රිය සංවරය අවශ්‍යයි කියලා තේරෙනවානේ අපිට. අපිට ඒ අවශ්‍යයි ශීලයේ අවශ්‍යමයි කියලා අපිට දැන් තේරෙනවා තථාගතයන් වහන්සේ කිව්වට. ඒක නැත්තම් ඒකේ චරණ චෝදනා එහෙම මේ ආවහම අපිට ඉස්සෙල්ලා මේ ගමන යන්නට බෑ. නිසා තථාගතයන් වහන්සේට අපි ආදරය කරමු, ගෞරව කරමු, වහන්සේගේ මග්ගමන් මාර්ගයට අවතීර්ණ වෙමු. බොහොම පින් කල්යාණ මිත්‍රන් වුණාට මේ ජීවිතේ මේ භවයේ මේ සිර දරාගෙන පෝෂණය කෙලේ කාන්තාව මෑණියන් කායික මානසික වශයෙන් සුපද්ද ලබත්වා පියානන්ද පරමෝ යහපතම දකිත්වා. අපේ ඉදිරිදී මඟ තවදුරටත් ආධ්‍යාත්මික වශයෙන් සාලෞකික වශයෙන් භාග්‍ය සම්පන්න වේවා. දෛනික ජීවිතයේ ඇති වෙන කායික මානසික ගැටලු දුක් දුන්නස් ඒවාට සතිමත් මොහොන දෙන් තරම් චිත්ත ශක්තියක් සමාධි ශක්තියක් ජනිත වේවා. කල්යාණ ගුණ ඇති උතුම් මිත්‍යයන් මිතුරියන් පමණක් නසුර ලැබේවා. සද්ධාවිය සති සමාධි ප්‍රඥා ක්‍රමයෙන් මොහු කුරා ගොස් අපේශය සඳහා අප්‍රමාණ වූ ලෝක ප්‍රජාවකට මෙහි නිරාමිෂ සේවයක් සිදු කරනු සඳහා පරම ශාන්ත සුඛේ නිබ්බානේ අවබෝධ වේවා සාක්ෂාත් වේවායි කියලා අපි අදිෂ්ඨාන කරමු. තථාගතයන් වහන්සේට අප්‍රමාණ වූ කෘතඥතාවෙන් බැතිසිතින් ශ්‍රද්ධාවෙන් ගෞරවෙන් නමස්කාර කරමු, වන්දනා කරමු. සම්මා සම්බුදු සරණයි. සාදු සාදු සාදු. සාදු සාදු සාදු තෙරුවන් සරණයි.